අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ ආස්වාසය ප්‍රාස්වාසය ලී දණ්ඩක්සේ මෙනෙහි කරන කමඨාන් දේශනාව. ආස්වාස කරන විට ලී දණ්ඩක්සේ ආස්වාසය ඇතුල් වීමත්, ප්‍රාස්වාස කරන විට ප්‍රාස්වාසය ලී දණ්ඩක්සේ පිටව යාමත් කියන කමඨාන අපි කොහොමද ආනාපාන සතිය තුළින් වඩන්නේ? ඒ භාවනාව වඩන විට කොහොමද ඒ ආර්ය ශ්‍රාවකයා ශ්‍රාවිකාව මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කියන එක තමයි අපේ විශේෂ අවධානම. ඉස්සෙල්ලාම අපි අවධානම යොමු කරන්න ඕන කාරණාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති සූත්‍රය. ආනාපාන කියන ආස්වාස ප්‍රාස්වාස මුල් කරගෙන දෙනු ලබන කමඨාන මේ ලෝක සත්‍යයේ නිවීම පිණිස දේශනා කරපු එක. සතර සතිපට්ඨානේ ආනාපාන සති දේශනාව අපි ශ්‍රවණය කරලා තියෙනවා. ආනාපාන සති සූත්‍රය තුළින් භාග්‍යවතුන් වහන්සේ ගොඩාක් ගැඹුරු කාරණා විග්‍රහ කරනවා. ඇයි මේ ආනාපාන සති භාවනාව අපට මේ වෙනකොටත් මාර්ගඵල නිවන් අවබෝධ කරලා නොදුන්නේ කියන ප්‍රශ්නය අද වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. මේ පින්වත්තුන් මාසයක් පුරුදු කළා, මාසයක් පුරුදු කළා, අවුරුද්දක් පුරුදු කළා කියලා විශාල කාල පරිච්ඡේදය ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. නමුත් ආනාපාන සති භාවනාව මෞකසේ ඉඳලාම වඩපු භාවනාවක්. ඇයි ආස්වාස ප්‍රාස්වාස නැතුව ප්‍රාණවායුව නැතුව අපට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රාණය නැත්තම්, පණ නැත්තම් අපි මරණයටපත් වෙනවා. එහෙනම් ප්‍රාණය අනිවාර්යයෙන්ම කයේ තියෙන්න ඕනේ ජීවත් වීම සඳහා. ඉපදිච්ච දවසේ ඉඳලා ස්වයංක්‍රීයව අපිම උස්ම අරගෙන ජීවත් වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා අපි මේ ආස්වාස ප්‍රාස්වාස සිදු කරනවා. එහෙනම් අපේ අවුරුදු වයස 25 ආස්වාස ප්‍රාස්වාස කළපු භාවනා කාලය අවුරුදු 25. අපගේ ආයුෂ කාලය වයස අවුරුදු 70 ආස්වාස ප්‍රාස්වාස භාවනා පුරුදු කරපු කාලය අවුරුදු 70. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා මේ මාර්ගය උපරිම අවුරුදු 7 වෙනකොට එයා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිනිවීමේ සුදුසුකම ලබන්න ඕනේ. එහෙම නැත්නම් රාහත් බෝධියටපත් වෙන්න ඕනේ. හැබැයි මෙතන ඉන්න සියලුම දෙනා අවුරුදු 7කට වඩා වැඩි. අවුරුදු 7කට වඩා වැඩියෙන් ආස්වාස ප්‍රාස්වාස කරපු අපට සෝවාන් මාර්ගයටවත් පිවිසගන්න බැරි වුණා. කිසිම ප්‍රඥාවක් පාලෝනේ නැහැ. අපට මේ ලෝකයේ කිසිම නාම රූපයක් පිළිබඳ අවබෝධයක් නැහැ. ආගත්ත ටිකක්, කියවපු ටිකක්, දැනගත්ත ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපට ප්‍රත්‍යක්ෂ වුණාය කියලා කියන්න ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් මොකවත් නැහැ. එහෙනම් මේ ආස්වාසය ප්‍රාස්වාසය අපගේ ජීවිතේ මොන වගේ සම්බන්ධකමක් පවත්වනවද? මොන වගේ ක්‍රියාකාරීත්වයක් මත ක්‍රියාත්මක වෙමින් පවතිනවද කියන එක කියන කාරණා කීපයම අද අපි සාකච්ඡාවට භාජනය කරනවා. ආස්වාස වෙන විට ආස්වාසයේ ලී දණ්ඩක්සේ මෙනෙහි කිරීමත්, ප්‍රාස්වාස වෙන විට ප්‍රාස්වාසයේ ලී දණ්ඩක්සේ මෙනෙහි කිරීමත් තමයි අපගේ මේ භාවනාවේ කමඨාන. කොහොමද මේ භාවනාව වඩන ආර්ය ශ්‍රාවකයා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කියලා බැලුවාම ඉස්සෙල්ලාම යාට අවබෝධයක් පාළ වෙනවා මේ භාවනාවේ තමන්ගේ සිත පිටන්නේ නැහැ කියලා. ඇයි තමන් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පිටලා භාවනාවේ ඉන්නකොට තමන්ගේ සිත පොළොට යනවා, වෙලට යනවා, ඉස්කෝලේ යනවා, ගෙදර යනවා, වැඩපොළට යනවා, මේ විදිහට නානා ප්‍රකාර කර්ම කාරණාත් එක්ක ගනුදෙනු කරමින් මේ සිත මුළු විශ්වය පුරාම විසිරීලා යනවා. කොච්චර විසිරීලා යනවද කියලා කිව්වොත් එයාට අමතක වෙනවා පරියංකෙන් ඉඳලා මේ භාවනා කරනවා කියන එක තවත් කෙනෙක් ඇවිල්ලා කියනෝනේ පුතා දැන් භාවනා කරනවා නේද ආ ඇත්තනේ එතකොට තමයි ආ දන්නේ මේ භාවනාව කියලා එකක් කරන බව උපාසක තාත්තා ළඟට ගිහිල්ලා උපාසක තාත්තේ භාවනාවක නේද ඉන්නේ ආ එහෙමයි අපි ආදන්නේ එතකොට එයාට මතක් වෙන්නේ බලන්නකෝ භාවනාවේ ඉන්න බව කියන්නත් කෙනෙක් ඕනේ එහෙනම් මේ සිත අපගේ අවසරයෙන් තොරව මේ නාම රූප ධර්මතාවයන් එක්ක සම්බන්ධ වෙලා මේ විශ්වය පුරාම විසිරිලා විශාල ගනුදෙනු වල නිරත වෙනවා අපිව අපට අමතක වෙලා අපිව අපට අඳුන්වලා දෙන්න අපට අපිව මතක් කරලා දෙන්න කෙනෙක් ළඟ ඉන්න ඕන තරමට මේ සිත ඈත දුරකට පිටත් වෙලා ගියේ මේ ස්වභාවය ඉසෙල්ලාම මේ භාවනා යෝගියට වැටෙනවා මේ එක අරමුණක මෙයා ඉන්නේ නැහැ කියන එක. එතකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ එක අරමුණක මේ සිත තියාගන්න මෙච්චර අමාරු නම් අපි මේ අරමුණට මොනවද කරන්නේ? මේ අරමුණේ තියාගන්න මොනවද කරන්නේ කියලා ගොඩාක් කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරලා කල්පනා කරලා එයා ක්‍රම පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනය කරනකොට එයාට තේරෙනවා මේකට විසඳුම හොයන්න ගියලා සිත මුලා වෙලා ඈතට ගිහින්. කලින් මොනවද ගියේ අවුරුද්දට ඇඳුම් ගන්න පොලේ ගිහින්. වෙලට ගිහින්, කඩේ ගිහින්, ඉස්කෝලේ ගිහින්. ඒ නිසා යා ඉතුණා මේ සිත ගොඩාක් විසිරිලා නානක් ප්‍රකාර නාම රූපත් එක්ක ගනුදෙනු කරලා ඈත අතීතයට ගිය නිසා සිත අරමුණෙන් පිටත් වුණා. මේක කොහොමද අපේ අරමුණක තියන්නේ කියලා සාකච්ඡා කරන්න ගිහිල්ලා ඒ සාකච්ඡාව තුළින් සිත දැන් අරමුණෙන් එළියට ගිහිල්ලානේ. එහෙනම් මේ සිත ගනුදෙනු කරන හැම මොහොතක්ම මේ මුලා වෙනවා. අපි මේක එක අරමුණක තියන්න ඕනේ කියලා කල්පනා කරනකොට අරමුණෙන් පිටත් වෙනවා. ඇයි ආස්වාසයේ මත ප්‍රාස්වාසයේ මත පවතින එකනම් අරමුණ මේක තියන්නේ කොහමද මේ අරමුණේ ඉන්නේ කොහමද කියන කල්පනාව ඒ අරමුණ නෙමෙයිනේ. ඒ කියන්නේ ඒක සෝදානම් වෙනකොට සෝදානම් සිතත් අරමුණෙන් පිටත් යන්නේ සිතා. මේ අරමුණේ පිටවන්න ඕනේ කියන වෑයමත් අරමුණෙන් පිටත් යෑමේ සිත. මේක පවතින්නේ නැහැ මේක කොහොමද පවත්වන්නේ කියන ඒ උත්සාය ඒ උපක්‍රම මේ හැම එකක්ම අරමුණෙන් පිටත් වීම. එහෙනම් සෑම තප්පරයක් ගානේ තමන් විසින්ම මේ අරමුණ වෙනස් කරගන්නවා. තමන්ම හේතුවක් වෙනවා මේ අරමුණ වෙනස් වෙන්න කියන එක පිළිබඳව විශාල ඥානයක් යට පාලවනාම එයා බය වෙනවා. මේ චෛතසික හැම එකක්ම මට විරුද්ධ වෙන්නේ කටයුතු කරලා තියෙන්නේ. සිත කැඩෙනවා කියලා කල්පනා කරනකොට සිත කැඩිලා නැහැ. ඇයි? අර ආස්වාස ප්‍රාසාස මත නෙමෙයි ඉන්නේ. සිත කැඩුන බව 100ට එනකොට අර කමත වෙනවා. ඒ කියන්නේ මේක කැඩිච්ච බව දැනගන්නකොට අරමුණ කැඩිලා. දැන් මොකද්ද මේකට කරන්නේ කියලා අත් දෙක පියාගෙන යා සති ගණන් මේකත් එක්ක පොරබදිනවා. මොකද්ද මේක වෙන්නේ? ඇයි මේ මේකක් වෙන්නේ? එක අරමුණ කියන්නේ ඇත්තටම මොනවද? ඒ අරමුණේ ඉන්නවයි කියලා මතක් කරනකොට අරමුණේ නැහැ. අරමුණේ ඉන්නවයි කියලා තවත් අරමුණකින්. අරමුණේ ඉන්න ඕනේ කියන එකත් අරමුණක්. එතකොටත් අරමුණේ නැහැ. අරමුණේ ඉන්නවයි කියලා දැනගත්තාම ඒකත් අරමුණක නැහැ. මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ භාවනා යෝගියාට ගෙවල් දොරවල් අමතක වෙලා අම්මා තාත්තා අමතක වෙලා දවල් දාන්නේ මොනවද ගත්තේ දැන් දවල් දාන්නේට කාලේ හරියද මේ ඔක්කොම අමතක වෙනවා. අමතකලා විශාල වශයෙන් මේ ආනාපාන දෘෂ්ටියට දෘෂ්ටිගත වෙනවා. මේ ආනාපාන සූත්‍රය තුල තියෙන ප්‍රධානම දේ තමයි ඉස්ලාම මිත්‍යා දෘෂ්ටිගත වෙන එක. මේක හරියට වඩපු කෙනා විතරයි දන්නේ මේක මිත්‍යා දෘෂ්ටියකට දේශනා කරපු ධර්මයක් කියලා. ඇයි එක අරමුණක අපි ඉන්නවයි කියලා කියන්නේම යා දෘෂ්ටිගත වෙලානේ. ඇත්තටම ආස්වාස මතවත් ප්‍රාස්වාස මතවත් සිත පීතන්න බෑ. ආස්වාස වෙන බව දැනගත්ත සිත මත සිත පීතන්න පුළුවන්. ප්‍රාස්වාස වෙන බව දැනගත්ත සිත මත පීතන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස මත මේ ලෝකේ කිසිම කෙනෙක් සිත පීතලා නැහැ. වේදනානුපස්සනාවේ සිත පීතන්නේ කොහොමද කියලා බලනකොට වේදනාවේ සිත පීතෙන්නේ නැහැ. ඒ මේකක් ලෝකේ නැහැ. වේදනාවක් තියෙන බව දැනගත්ත සිතේ පීතන්න පුළුවන්. එතකොටයි අපි දැනගන්නේ වේදනාවක් ඇති වෙන බව. දැන් වේදනාව කකුලේ තියෙනවා නම් සිත වේදනාව මෙනෙහි කරනවා නම් වේදනාව සිත පීටෙවුවා නම් කොහොමද මේ සිතේ වේදනාවක් තියෙන බව අපි දැනගත්තේ? මොළේට පණිවිඩය ඇවිල්ලා ලේවලින් මොළයෙන් තමයි දැනගන්නේ. ආවර්තනයේ ගොඩක් සංවේදී එතන රිදෙනවා. එක්කෝ වාතයේ ගමනාගමනට බාධාවක්, වායෝ ගමනාගමනට බාධාවක්, සෙල්සියස් 37ක් තියෙන්න ඕනේ ඒ උණුසුමේ ගමනාගමනට බාධාවක්. එනං ආපෝ තේජෝ වායෝ කියන මේ සතරාකාර ගමනාගමනට බාධා ඇතිවීම, ප්‍රමාණය අඩුවීම, ප්‍රමාණය වැඩිවීම, එකක් අනිකත් එක්ක ගැටීම, ඒ බාධක ඒ කර්ම තමයි මේ වේදනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් වේදනාව කියලා එකක් මේ කයේ නැහැ. දැන් කාට හරි කෙනෙකුට විත මොළොල පාරක් ගැව්වාම එයා කියන රිදෙනවයි කියලා. ඇත්තටම රිදෙනවද නැහැ. එයාගේ ලේ ගමනාගමනයට බාධාවක් ඇති වෙලා, ප්‍රාණවායුවේ ගමනාගමනයට බාධාවක් ඇති වෙලා, උණුසුම් ගමනාගමනයට බාධාවක් ඇති වෙලා, අපි කියන ලේ කැටි ගැයිලා මිදිලා, එහෙම නැත්නම් එතන මේ ටිකක් ඇලිලා, මේ කියන්නේ මොනවද? මේ ආපෝතේජ වායෝ වල ගමනාගමනයට බාධා ඇතිවීම, එකක් අනිකක් එක ගැටීම, ප්‍රමාණය අඩු වැඩිවීම, මේ ස්වභාවයට අපි කියනවා වේදනාව කියලා වචනයක්. එහෙනම් මේ වේදනාව මේ කයේ පවතින ක්‍රමවේදය දිහා බලනකොට වේදනාව අපට දැනගන්න පුළුවන් කමක් නැහැ. දැන් අංශභාගයේ ඇදිච්ච කෙනාගේ ඇඟිලි පුරුක්කේම හොඳට කපලා කරලා සුද්ධ කරලා බෙහෙත් දානවා. එයා ඉනා වෙවි පොතක් බලාගෙන ඉන්නාට ගාණක්වත් නැහැ. පස්සේ තමයි යට කියන්නේ වාගේ කකුලෙන් මේ අඟල් හයක් අපි කපලා අයින් කළා කිව්වම ඇස් උඩ ගිහිල්ලා ඇඟ රත් වෙලා දැන් එයා කෑ ගන්නවා. ඇත්තටම රිදෙනවද නැහැ. එහෙම එකක් නැහැ. එයාට දන්නේ නැහැ. ඉදි වටනාට පස්සේ කවුරුන් කෙනෙක් තුවාම රිදෙනවද? රිදෙන්නේ නැහැ. නිින්ද ගිහිල්ලා ඉන්නකොට ඉමින්සරකින් තට්ටු කරලා කතා කරන පුතා නැගිටින්න කෑම කන්න නැගිටින්න. එයා නැගිටින්නේ නැයි තට්ටු කරන කියා දන්නේ නැහැ. එහෙනම් මේ ස්පර්ශය කියන මේ පොට්ටබ්බ ප්‍රසාදය ක්‍රියාත්මක වෙන්නේ සිත අවදියෙන් පවතින වෙලාව. මේක වැටෙනවා මේ ආනාපාන සති භාවනා කරන භාවනා යෝගියට. එයා කල්පනා කරන මේ ලෝකයේ දුකක් නැහැ, වේදනාවක් නැහැ. වේදනාව දැනගත්ත සිතයි මේ දුක බවට පත් වෙලා තියෙන්නේ. දැන් කෙනෙක් ඇවිල්ලා කෙනෙකුට හොඳ සීරු නින්දා කරලා දනිනවා, අපාස කරනවා. ඒ නින්දාව අපාසයේ ඇවුන බව මතකේ තියෙන තාක්කල් මේ වේදනාව තියෙන්නේ. අසවලා මට ප්‍රසිද්ධ නින්දා කළයි කියලා. දැන් ඔළුව මානසිකත්වේ විකෘති වෙච්ච අසනීපයේ තියෙන ලෙඩෙකුට අපි බැන්නා මේ මානසික ඉනාවෙ ඉන්නවානේ. ඒ මානසික මොකක් ගාණක් නැන්නේ. ලැජ්ජාවත් නැහැ, මේ මානසික දුක් වෙන්නේ නැහැ. හොඳට බැනලා බැනලා ඉවර වෙලා බට්ටි ගන්නවා. මේ මානසික බට්ටි කත් ඉල්ලගෙන කරන මට බැන්නනේ. ඔයාලගේ බත් කන්න නැහැ කියලා එහෙම කියන්නේත් නැහැ. ඔදි ටිකක් දෙන්න කියලා ඉල්ලනවා. මේ මානසික කල්පනා කරන මෙච්චර බැල මේ මානසික මම හොදිත් ඉල්ලනවා කියලා. ඇයි මේ මානසිකට ඒක දැනෙන්නේ නැහැ? එහෙනම් මේ නින්දාව, අපාසය, වේදනාව කියන එක මනසේ මතක තබා ගන්න කාලයක් විතරයි මේක පවතින්නේ. අමතකුණා මේ ප්‍රශ්නේ ඉවරයි. මතක නැති කිරීමේ දක්ෂකම නැතිකම නිසා ඒ සක්කෝ ගුණාංගයේ නැති එක තමයි මේ තියෙන ප්‍රශ්නය. ඒ වගේම මේ වේදනානුපස්සනාව කියලා බලනකොට මේ වේදනාව දැනෙන්නේ වේදනාව දැනගත්තොත් විතරයි. වේදනාව දැනගත්තේ නැත්නම් දැනගන්න ක්‍රමයක් නැත්නම් එයා දන්නේ නැහැ මේම ප්‍රශ්නයක් අයේ තියෙන බව. එහෙනම් සිත විසින් හැම දෙයක්ම දැන ගැනීමමයි මේ කියන ප්‍රශ්නය කියන එක වටහා ගත්තාම එයාට තේරෙනවා මේ සිත හැදුවොත් ඔක්කොම හැදෙනවා. සිතේ තමයි මේ දෝෂ තියෙන්නේ. මෙයා තමයි කියන්නේ විදෙනවා කියලා, මෙයා තමයි කියන්නේ සනීපයි කියලා, බඩගිනේ කියනවා, අරයා ගන්නයි කියනවා, මෙයා මගේ අතුරයි කියනවා, මිතුරයි කියනවා, අම්මයි කියනවා, තාත්තයි කියනවා. මේ ප්‍රශ්න ඔක්කොම මානසික ප්‍රශ්න. මේ සිතේ තියෙන ස්වභාවයන් මෙයාගේ භ්‍රමණ වේගය අඩු වුණොත්, මෙයා නැවතුනොත් මේ ලෝකේ තියෙන සෑම ප්‍රශ්නයකටම ලෝක උත්තරය අපට හම්බෙනවා. මේක තමයි ලෝකෝත්තරය කියන එක වටහා ගත්තාම එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. මේක ගවේෂණය කරන කාලය තුල මේ ගවේෂණාත්මක චින්තනයේ එයා පසු වෙනකොට එයා සෝවාන් මාර්ගයේ ඉඳලා ඇයි එයාගේ ආනන්තරිය පාප කර්ම වෙලා නැහැ? අනවශ්‍ය වැඩ රාජකාරි මොකවත් වෙලා නැහැ. එයා මේක ගවේෂණය කරගෙන කරගෙන මේක ගැඹුරට ගියා. එයා ධර්මයේ ගවේෂකයෙක් වශයෙන් කටයුතු කරලා ඒ මාර්ගයේ ගිහිල්ලා සම්මා දෘෂ්ටියටපත් වුණා. දැන් එයා සෝවාන් ඵලයටපත් වෙලා. එයා දන්නේ නැහැ එයා ඵලයටපත් වෙලා. හැබැයි එයාට අපි කියනවා මේ අපි ළඟ තවත් භාවනාවක් තියෙනවා. මොකද්ද මේ මිනිසුත් එක්ක කතා බහ කරනකොට මිනිසුන්ගේ වචනවල අර්ථය පිළිබඳ සිහිය පීතන භාවනාවක්. එයා බලන ඒක හරියන්නේ නැහැ. ඒක එයා විශ්වාස කරන්නේ. තවත් විදිහට අපි කියන යෝග භාවනා ක්‍රම ටිකක් තියෙනවා. මේ විදිහට ව්‍යායාම අනුසාරයෙන් භාවනා කරනකම ඒක පිළිගන්නේ නැහැ. ඇයි? එයාට ස්ථීර වශයෙන්ම සිතවිල්ල පාල වෙලා තියෙනවා. ආනාපාන සති භාවනාව තුළින් නිවන් දකින්න පුළුවන්. මාර්ගඵල නිවන් අවබෝධ වෙනවා. ඒකාන්ත වශයෙන්ම මේ භාවනාවෙන් මගේ දුක නිවා ගන්න පුළුවන් කියලා සැක නැති ස්ථීරත්වයක් ඇති වෙලා. ඒ නිසා වෙන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. වෙන භාවනා දුන්නට එයා වඩන්නේ නැහැ. ඒක හරි කියලා හිතාගෙන ඒක තුල ජීවිත කාලෙම කැප කරනවා. මේ දෘෂ්ටියට තමයි සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ නිවැරදි නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගැනීමේ ඥානය. ඒ සෝවාන් මාර්ගයටපත් වෙලා. දැන් මේ සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනාට අඩුපාඩු තියෙනවානේ. එයාට ලෞකික ආසාවල් තියෙනවා, පංචකාමයන් පිනවන අදහස් තියෙනවා, ඒගොල්ල කසාද බැඳලා ව්‍යාපාර කරගෙන ගේම් කොටාගෙන කුඹුරු වැඩ කරගෙන ඒගොල්ල ඉන්නවා. සෝවාන් කියලා කියන සාමාන්‍ය මිනිස්සු. හැබැයි එයා ආනන්තරිය පාප කර්ම කරන්න උත්තරී මනුෂ්‍ය ධර්මය තුල තියෙනවා. ඒකයි ආගෙ තියෙන විශේෂත්වය. මේ භාවනා යෝගියා නැවත කල්පනා කරනවා මොනවද මේ ආස්වාස ප්‍රාස්වාසය ලීදණ්ඩක් වාගේ මෙනෙහි කරනකොට මට දින වාසි අවාසි කියලා කල්පනා කරනකොට එයාට තේරෙනවා මම මේ ලෝකේ හැම තැනම දුවලා හැම සිටිවිල්ලක් එක්කම පොරබැදලා මම මේ ලෝකේ හැමදාම අතරමං වුණා. එහෙනම් මට තවත්මක් නැහැ. ආර්ය මාර්ගයේ තවත්ම අඩුයි. විමුක්තිය පිණිස මගේ වැඩ රාජකාරී අඩුයි. එහෙනම් මම විමුක්තිය පිණිස වැඩ කරන්න ඕනේ. මම මේ භාවනාව තුළ ඉඳලා මට ඇතිවෙන ලෝභ, ద్వේස, මෝහ, රාග, වෛර ඇති නොවෙන්නට වග බලා ගන්න ඕනේ කියලා මේ ආස්වාස ප්‍රාස්වාසයේ මත සිත පීඨලා ඒක තුළ වැඩි කාලයක් නිරත වෙලා ඒ කාලය තුළ ලෝභ, ద్వේස, මෝහ, රාග, වෛර ඇතිවීමේ අවස්ථාව අයිමි කර ගන්නවා. මේක දැන් පුරුදු කරනවා. එයාට තේරෙනවා මම භාවනා වඩන සෑම අවස්ථාවක් තුළම මම භාවනා කමඨානේ නිරත වෙන සෑම අවස්ථාවක් තුළම කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දසමාර සේනාවට අවුෙන්නේ නැහැ. එහෙනම් අවුෙන්නතු වෙන එකත් ලොකු දෙයක්නේ. ඒ විදිහට එයා මේ භාවනාව තුළ ආස්වාස වෙනකොට ආස්වාසේ දීදණ්ඩක් වාගේ ප්‍රාස්වාස වෙනකොට ප්‍රාස්වාසයේ දීදණ්ඩක් වාගේ සිත පිටල මෙනෙහි කරමින් භාවනා කරනවා. මේක දීර්ඝ කාලිනව වඩනකොට එයාගේ සිත ගොඩාක් නිර්මලයි. ගොඩාක් පිරිසිදුයි. කොහොමද මේ පිරිසිදුභාවය ඇති වුනේ? අපිරිසිදු නොවුන නිසා. දැන් අපි කියනවා කෙනෙකුට දත් මදින්න එපා, මූණ හොදන්න එපා, අලුත් ඇඳුම් අඳ ගන්න එපා, මේ තියෙන මට්ටම හොඳයි, හදයි නිදා ගන්න එපා, කන්න බොන්න එපා කියලා. දැන් කන බොන දේවල් නිසා නේද දත්වල ආහාර කැබලියම ඉතුරු වෙලා ඒක පල් වෙලා බැක්ටීරියා ඇදිලා ඒවා ගඳ ගන්න පටන් ගන්නෙ. වැඩ කරන්න දුවන්න පණින්න ගියාම මාංශයලා දාඩිය දාලා නේද කය ගඳ ගන්නෙ. වැඩ රාජකාරී වලට නිරත වුණාම නේද ඇඳුම් අපිරිසිදු වෙන්නේ. එහෙනම් මේ වැඩ ටික ඔක්කොම නවත්තලා එයාව එක තැනක තිබ්බාම දූවිලි වලින් තොරව ආහාර පාන වලින් තොරව තිබ්බාම මුළු දවසම ඉඳලා කාමරෙන් එළියට එනකොට ඒ විදිහටම පිළිසිතුවට ඉන්නවා. ඇයි? මොකවත් වෙලා නැහැ. එහෙනම් මේ පිළිසිදු කිරීමේ වැඩ රාජකාරියට වඩා අපිරිසිදු වීම නවත්තන එක ඊට වඩා ශ්‍රේෂ්ඨ උතුම් ගුණධර්මයක් වශයෙන් වටහා ගත්තාන් පස්සේ මේ භාවනා යෝගියා ජීවිත කාලෙම අපිරිසිදු වීමේ අවස්ථාව තමයි අනුකරන්නේ. පිරිසිදු වෙන්න උත්සාහ කරන්නේ. මෙයාට වැටහෙනවා පිරිසිදු වෙන්න කියලා උත්සාහ කරනකොට කෙලෙස් මැනේ කරන්න එපාද? මන් තුල රාගය තියෙනවා, වෛරය තියෙනවා, ක්‍රෝධය තියෙනවා, ලෝභය තියෙනවා, ద్వේෂය තියෙනවා, මෝහය තියෙනවා. මේවා හදන්න එපාය. ඇයි මේ ලෝභයාවේ මට වැඩිපුර හම්බ කරන්න ඕනේ? ඒ නිසා මම බඩුපායරාජයේ විකුණනකොට ලාභේ වැඩිපුර තියලා විකුණනවා. මිනිසුන්ගේ වැඩිපුර ගන්න වෑයම් කරනවා. අම්බෙන පඩියට වඩා වැඩිපුර උපයන්න මම කල්පනා කරනවා. ඒ සම්බන්ධයෙන් කාලය නිලම්බු කරනවා. මේ විදිහට කල්පනා කරනකොට දැන් එයා මෙනේ කරලා තින්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඇයි? එයා මේ වැරදි දේවල් කල්පනා කරන්න කරන්න වැරදි දේවල් එන්න එන්න සිත පුරාම පැතිරිලා ඒක කෙලෙස් පැත්තට හැරෙනවා. මේ පින්වතුන්ට හොඳට මතක ඇති, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බයිනවා මේ පින්වතුන, මේ පින්වතුන් කවදාවත් නිවන් යන්නේ නැහැ, නිකන් බොරුවක් කරන්නේ, සිල් ගන්නවයි කියලා සම්පූර්ණ මේ වංචනික වැඩ කරන්නේ, මේගොල්ලෝ ළඟ ඇති සීලයක් නැහැ කියලා කවුරු හරි ඔළුව ටිකක් හොඳ නැති කෙනෙක් මානසිකත්ව විකෘති වෙච්ච කෙනෙක් බැනලා යනවා. බැන්නා ඇවුනා ඉවරයිනේ. දැන් මේ පින්වතුන් කල්පනා කරන බලන්න මෙච්චර පිළිවෙලට ගිහිල්ලා මේ විතර සිල් අරගෙන ඉන්නකොට අර මිනිස්සයා ප්‍රසිද්ධිය අපට බැනලා කියන්නේ තව ටිකෙන් ඇඟිල්ල නායට වදිනවා. ඒ තරම් ඇඟිල්ල ළඟටම ගෙනාවනේ නාය ළඟට මේ මිනිස්සයා මටමනේ බැන්නේ කියලා මේක GestureDetector මැනේ කරනකොට අර බැනුම් ආනකොට තිබිච්ච මානසිකත්වෙ පොඩ්ඩක් වෙනස් වෙලා ඒ මිනිස්සයාට නම් යාපතක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සයා මේ බැනපේකට මේ කර්මය පරිසම් දෙනවා කියලා ටිකක් වෛරය ඇති වෙලා තවත් කෙනෙක් ඇවිල්ලා ආනවා නේ උපාසක මෑණියේ ඉදා ඒ ධර්මශාල මිනිසිය කියලා නිඳා කරලා බැන්නලු නේද අපට ආරංචි පුදුම වැඩේ මිනිස්සු ඉස්සරහ කොහොමද දන්නේ මේක දරාගෙන ඉතිය කියලා කියනකොට දැන් තමයි තේරෙන්නේ මට දරාගෙන ඉන්න බෑ කියලා. මෙච්චර වෙලා සන්තෝෂයෙන් හිටපු අපට දැන් හිතන අර මිනිස්සයාට ගාණ්ඩමයි තිබුණේ, ගාලා කන පැලෙන් දෙකක් ගැවුවනම් මේ ප්‍රශ්නේ නවත්ත ගන්න තිබුණා, අපරාධේ මිනිස්සයාට කතා කරන්න දුන්නේ මෙච්චර වෙලා කියලා දැන් ටිකක් වෙනස් වෙලා තව ටිකක් 150ක් විතර වෙනස් වෙලා තවත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා උපාසක මෑණියෝ මේ අර ආවල් ධර්මශාලාවේ කට්ටියකම උපාසකම්ම ගැනමලු කතා කරන්නේ, මේ මෙහෙම නින්දාවක් උනාලුනේ පත්තරේට දාලාලු මේක කිව්වාම දැන් මේ මිනිස්යාගේ ඇඩ්‍රස් එක වෙනවා, කොයි මිනිස්යාගේ ඇඩ්‍රස් එක දෙන්න ඒ මිනිස්යාට ගිහින් ගහලා එන්න ඕනේ. දැන් මේක පොඩ පොඩ පොඩ පැලවෙලා වැඩි වෙලා නිදාගෙන ඉන්නකොට කොට්ටේට ඔළුව තියලා කල්පනා කරනවා මේ මිනිස්යා කරපු වැඩේ බලන්නකෝ, මේ කර්මය පුදුමාකාර විදිහට ප්‍රසිද්ධිය පරිසම් දුන්නා නේ කියලා නවත නවත මේක මෙනෙහි කළා. මෙනෙහි කළ මුළු රාත්‍රිය පුරාම නිදි මරාගෙන මේක මෙනෙහි කළා. මේ බඹයක් විතර උස තියෙන කයෙන් කොයෙන් ආවා දෙන්නේ වෛරය. ඇයි මේක වෛරේ මත් වෙලා පිරිලා? අපි දන්නවා කලයකට කැඳ ටිකක් වත් කෙරුවාම කලයේ තියෙන කැඳ එනේ නැකෙනා ඉතුරු වෙච්ච කැඳ ටික විසි කරන්නේ නැතුව කලයට වක් කරගෙන වක් කරගෙන ගියාම 500ක් විතර අඩු ටික ඉතුරු වෙච්ච ටික වක් කෙරුවාම කලයේ පිරෙනවා කැඳ වලින්. ඒ වාගේම දකින දකින සැරේ ඇයෙන ඇයෙන සැරේ කතා කරන සැරේ කටයුතු කරන සෑම සැරේම අර වෛරය මෙනෙහි කරන්න ක්‍රමක්‍රමයෙන් මේ බඹයක් විතර උස තියෙන සම්පූර්ණ මේ කය වෛරයෙන් පිරෙනවා. කවදරින් දවසක මේ මිනිස්සයා බැරි වෙලාවත් මුණ ගැවුනොත් කිසි කතාවක් නැ දැක්ක තැන ගානවා. හැබැයි මුල් දවසේ පළවෙනිවා දවසේ එච්චර බයිනවා ආක බලාගෙන බිම් බලාගෙන ඉන්නවා කිසිම කලබලයක් නැ ඒ තරම් ඉවසීම. ඉතනම ඇත්තට මේ කට්ටිය රහත් වෙලා දන්නේ නැ කියලා ඒ තරම් ඉවසන්න පුළුවන්. හැබැයි දැන් නම් දැක්ක තැන ගානවා. ඇයි? අරක නැවත නැවත මෙනෙහි කරලා අරක පිළිකා වාගේ උඩුතුවලා මුළු චරිතයම වෙනස් වෙලා. මේක ద్వේෂය කියන ධර්මතාවයේ නිර්මාණය වෙන ක්‍රමවේදය. මේක ආනාපාන සති භාවනාවේ සෝවාන් ඵලයේ ආර්ය ශ්‍රාවකයාට අවබෝධ වෙන ධර්මතාවය. කෙලෙස් නිරෝධ වෙන්නේ පාය රාග ඵලයටපත් වුණාම අපි දන්නවා රාසින්වත් පව වෙන්නේ නැහැ. එහෙනම් රාසින්වත් පව නොවෙන්න රාසින් කොහොමද පව වෙන්නේ කියනක වැටෙන්නේ පාය. ඒවා හැදෙන්නේ පාය. ඒක ඇදෙන්නේ අවබෝධය පාල වෙන්නේ පාය. ඒ අවබෝධය පාල වෙන ක්‍රමවේදය තමයි මේක. ద్వේෂය අවබෝධ වුණා. නැවත රාගය කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ලස්සන කාන්තාවක් දැක්කා. මේ කාන්තාවගේ ඡායාව සිතේ තැන්පත් වුණාම ඒක දැක්කා දැක්කා විතරයි. පෙර භවයේ අපේ අම්මා තාත්තා නේද? අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා දරුවෙක් වෙලා ඥාතියෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් තරුණව හිටියට පොඩි කට්ටිය වෙලා හිටියට ඒ කට්ටිය කවුද අපේ දෙමව්පියෝ? අපේ දරුවෝ අපේ ඥාතියෝ සහෝදරයෝ පෙර භවයේ දැන් ඒගොල්ලෝ වෙන වෙන නම් වලින් වෙන වෙන කට්ටිය ළඟ ඉපදිලා. මේ යථාර්ථය දකින්නේ ඒ ලස්සන බව දැකලා ඒ තරුණකම දැකලා ඒක සිතේ මෙනෙහි කරගෙන රාගවල් කිසියක මෙනෙහි කරනවා. ඒ කට්ටිය ඉන්නේ කොයිද කියලා හොයන්න හිතෙනවා. ඒ කට්ටියගේ ටෙලිෆෝන් නම්බරේ ගන්න හිතෙනවා. රෝම් කෝල් එකක් වාගේ කෝල් එකක් දෙලා කවුද දන්නේ කතා කරන්නේ මේ මට මිස් කෝල් එකක් තිබුණා. ඉතින් මිස් කෝල් එකක් තියෙන්න විදියක් නැහැනේ. මිස් කෝල් එකක් ඒගොල්ල කරන්නේ නැහැනේ. එහෙම කතා කරලා කොහෙන් හරි තැනකින් වචන පටල ගන්නවා. ඊටවත් වෙනවා. නැවත නැවත කතා කරනවා. හම්බ වෙනවා. පස්සේ බලනකොට ඒ කට්ටිය ගී මට්ටම් වලටම ගිහින්. එහෙනම් මේ රාගය කියන බීජය අටගන්නේ කොහමද? රාගයට පිළිබඳ පුංචි දෙයක් සිතේ ඇති වුණාම ඒ ඇතිවෙච්ච බීජය උදුරලා විසි කරන්නේ නැහැ. ඒකට බේද්දාලේ තුවාලේ සමීප කරන්නේ නැහැ. ඒ වේලෙන වේලෙන පොත්තර රිලව් ගලවනවා වගේ පොත්ත පාරනවා. වේලෙන වේලෙන පොත්ත පාරන පාරන ගලවන්න ගලවන්න මේ තුවාලේ ඈරෙනවා. මේක පැසවලා ඈරිලා මේක කට්ටට වෙනකම්ම ගැඹුරු තුවාලයක් බවට පත් වෙනවා. එනම මේ භාවනා යෝගියාට වැටහෙනවා රාගයක් ඇතිවෙච්ච ගමන් රාගයේ නැවත නැවත මෙනෙහි කරනකොට රාගයේ නැවත නැවත සී කරනකොට මුළු සර්වාංගයේ පුරාම රාගයේ පැතිරිලා රාග චර්යාවක් බවට පත් වෙනවා. කතා කරන වචන ඔක්කොම රාග වචන, බලන බැල්මේ රාග බැල්ම, ඇසිරීම වල රාග චරිත ඔක්කොම රාග බවට පත් වෙලා ඇයි එයා මෙනෙහි කරන්නේ පැය 24ම රාග නිසා. එහෙනම් අපගේ ජීවිතවල අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මූල බීජය වැතිරෙනකොට මේ පුණ්‍යයක් එත නැමැති සිටේ. අපි දන්නේ මේක බඩිනඟු ඇටයක්ද, වී ඇටයක්ද, තල ඇටයක්ද, පුරක්කන්ද, අපි මොකවත් දන්නේ නැහැ. අපි ඔයේ වතුර දදා පොර දදා බැල කරනවා. පස්සේ අපි දන්නේ අපි වී තමයි වතුරේ, කවුද දන්නේ තලක් වපුරලා ගිහින්. දැන් තල කපනවද වී කපනවද? දැන් දෙකම තියෙනවනේ, දෙකම ප්‍රශ්නයක්. දැන් ඒ වගේ සත්පුරුෂ ගුණාංග වඩාගෙන සත්පුරුෂ ගුණාංගත් එක්ක ඉදිරියට ලෝකෝත්තර ජීවිතේ යන්න ආපු අපි මේ මිනිසත් භවයේ ලැබුවේ ගොඩාක් දුෂ්කර කාලයකින් පස්සේ මොනතරම් තිරිසන් ආත්මවල දුක් විඳලා ඉපදිලා අපි ප්‍රාර්ථනා කළාද මේ මිනිසත් භව. එහෙනම් හැම ආත්මයක ඉපදිලා දුක් විඳලා දුක් විඳලා බොහොම කලාතුරකින් අපට ඉමි වුණා මේ මිනිසත් භවය. ඒ මිනිසක් භවෙන් පල නෙලා ගන්න ආපු අපි নানা ප්‍රකාර ප්‍රශ්න වලට මැදි වෙලා ලෝභ දේශ මොහ කියන මේ ධර්මතාවයන් තුනට අපි කොටු වෙලා ඉර වෙලා. එහෙනම් මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා බොහොම සරලව රාගයක් ඇති වෙච්ච මොහතේ මේක නැති කරන්න ඕනේ, ඒක යථාර්ථය දකින්න ඕනේ, ඒක තුල තියෙන ධර්මතාවය දකින්න ඕනේ, ඒක පටිසෝතගාමිව ඒකට උත්තර බඳලා ඒක නිරෝධ කරගන්න ඕනේ, නැතුව ඒක මෙනෙහි කරන්න ගියොත් වැඩේ වැරදුනා. ඒ ඇතිවෙච්ච චෛතසිකය මුදුන්පත් කරගන්න කටයුතු වල නිරත වෙන්න ගියොත් ඒත් වැරදුනා. ඒ ඇතිවෙච්ච රාග සිටිවිල්ල සාකච්ඡා කරන්න කර්මකාරණා වලින් කියන්න පටන් ගත්තාම ඒත් වැරදුනා. එහෙනම් චෛතසිකය සිත, කය, වචනේ කියන තුන් දොරත් එක්ක කොහෙන් හරි තැනකින් සම්බන්ධ වුණොත්, මිශ්‍ර වුණොත්, දීර්ඝ කාලිනව පැවතුනොත් මේ ගැටලුව ඇති වෙන බව දැක්කාම එයා දන්නවා රාගය රාගයක් වශයෙන් දැනගෙන නිරෝධ කළේ නැත්තම් ජීවිත කාලෙම විනාශ වෙනවා මේක චෛතසිකයෙන්. ද්වේෂය ඇතිවෙච්ච ගමන් ද්වේෂේ බව දැනගෙන නිරෝධ කළේ නැත්නම් මුළු ජීවිත කාලෙම ද්වේෂ සාගත චරිතයක් වෙලා අඟුලිමාල බවට පත් වෙනවා. එහෙනම් මේ බීජයන් සිත තුළින් නිර්මාණය වෙලා මේ බඩය විතර උසතින මේ කයේ වචනේ ක්‍රියාව දුස්සීල වෙලා අසත්පුරුෂයෙක් බවට පත් වෙන මේ ක්‍රමවේදයේ පිළිබඳ සම්පූර්ණ අවබෝධය ඇති වෙනවා. සෑම අවස්ථාවක් තුළම කැළඹෙනකොට, කම්පා වෙනකොට, නාම රූප වලට මුලා වෙනකොට එයා මේ සංසාරේ ඉපදීමට අවශ්‍ය කටයුතු වල නිරත වෙලා මෙයා සසරේ අතරමං වෙනවා, එහෙම නැත්නම් මුලා වෙනවා. මේ ක්‍රමවේදයක් වැටෙනවා. දැන් අර මුලින් හිටපු භාවනා යෝගියා දැන් නැහැ. එයාට විශාල අවබෝධයක් පේනවා ලෝභ දේශ මොහ නිරෝධ කිරීමේ ක්‍රමවේදය. කලින් එයාට තිබුණේ ආස්වාසයේ කෙනෙක් දීදණ්ඩක් වශයෙන්, ප්‍රාස්වාස වෙන ප්‍රාස්වාස වාතයේ දීදණ්ඩක් වශයෙන් මෙනෙහි කිරීමේ අවබෝධය මත මේක තුළින් අනිවාර්යයෙන්ම නිවන් දකින්න පුළුවන්, ආස්වාස ප්‍රාස්වාසයෙන් මට සසර දුක නිවා ගන්න පුළුවන් කියන මේ සම්මා දෘෂ්ටිය විතරයි ළඟ තිබුණේ. මේක නිරෝධ කරන එක පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. අබැයි දන්නවා අනිවාර්යෙන් මේකෙන් මට එතර වෙන්න පුළුවන් විමුක්තියටපත්. අබැයි කොහොමද කියන එක පිළිබඳ අවබෝධය නැහැ. ඒ නිසා එයා සම්මා දෘෂ්ටියේ ගියා. දැන් සම්මා දෘෂ්ටියෙන් තව පියවරක් උඩට ගිහින් එයා දැනගත්තා මේක නිරෝධ කරන ක්‍රමවේදය මේකයි කියලා. මේවා නිර්මාණය වෙන්නේ මේමයි, මූල බීජය තින්නේ මේමයි, මෙතනින් තමයි මේක හදන්න ඕනේ. මේ ආරම්භය ඇදුවේ නැත්නම් අවසානයේ කොහොමදවත් හදන්න බෑ. හේතු ඇදිලා ඉවරයි, ඵලයේ භුක්ති විඳින්න ඕනේ. හේතුව හේතුවක් වශයෙන් තියෙනකොට නිරෝධය කරන්න පුළුවන් නම් ඵලයක් අටගන්නේ නැහැ. හේතුඵල ධාම නැහැ. ඒ කියන්නේ කර්මඵල නිකවත් නැහැ. මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා මේක නිරෝධ කරන්නේ කොහොමදයි කියලා බලාගෙන සෑම අවස්ථාවකම එකම චෛතසිකයක් තුළ අටගන්න ධර්මතාවය ගවේෂණය කරමින් නිරෝධ කරනවා. කෙනෙක් එයා දකිනකොට තරහ ඇති වෙනවා. ඇති වෙච්ච ගමන්ම එයා දන්නවා මේ තරහ ඇති වුණා, මේක නැවත නැවත මෙනෙහි කරුවොත් මේක පැලවෙනවා, මේක විශාල පාප කර්මයක් බවට ආනන්තරය දක්වා මේක යන්න පුළුවන්, මිනිස් ඝාතනයක් දක්වා යන්න පුළුවන්, ඒ නිසා මේක යවල බෑ කියලා එයා නිරෝධ කරනවා. ඒ ඇති වෙච්ච තැනින් මේක නැති කරනවා. හොඳම උදාහරණයකට තමයි ගන්න පුළුවන් වැද්දේ. වැද්දා මොනවද කරන්නේ? ජීවත් වීම සඳහා, ජීවනයේ පවත්වාගෙන යාම සඳහා සත්තු ඝාතනය කරනවා. අද ඉස්සෙල්ලාම යාට තියෙන දේ මත්තක් ගාලා සතෙක් කල්ලන්න තමයි අද අදහස තියෙන්නේ නැත්තේ. එහෙම නැත්තම් තාත්තට හරි කිරියත්තට හරි උදව්වට යන්න කිලාවේ. හැබැයි කාලයක් යනකොට සත්තු අවුෙන් නැති වෙනකොට, ආදායම් නැති වෙනකොට, තමන්ගේ මස් වලට තියෙන ආසාව වැඩිකමට ඒ මස් අපට ලැබෙන්නේ නැති වෙනකොට දැන් මොකද වෙන්නේ? ඒක වෛරය බවට පත් වෙනවා. බඩගින්න වැඩි වෙනකොට කොහොම තරහා යනවනේ මිනිසුන්ට නේද? දැන් ගෙවල් වල කෑම ටික පරක් වුණාම ඒ වචන වල සරගතිය තියෙනවනේ. දැන් 12ට හම්බෙන්න ඕනේ කෑම තුනමාර වෙනකොට උපාසකම්මලගෙන් ආනවා. උපාසක තාත්තේ බඩගින්නේ දන්නේ නැහැ කියලා කියන එහෙමත් එක කාණ්ඩත් හිතෙනවද කියලා හිතෙනවා. ඇයි? ඒ වචන වලින් එයා කියනවා යාට තරහා ගින් බව. හැබැයි ඇත්තටම බඩගින්න තියෙන්නේ බඩේ නම් බඩට තරහා ගින්නේ නැහැ. මේ තරහා ගින් තියෙන්නේ කටට. බඩගින්න දැම්වත් වැටගෙනවා නම් ගොඩාක් හොඳයි. අනුකම්පා කරන්න පුළුවන් සිතිවිල්ල ඇති වෙනකම් මේ බලාගෙන ඉන්න කියලා කිව්වොත් ඇත්තටම දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවද? ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නේ ප්‍රශ්නයකට උත්තර දෙන ලෝකෝත්තර ක්‍රමවේදය. කෙනෙක් ඇවිල්ලා තුනට විතර අපෙන් ඇවිල්ලා බඩගිනිද කියලා ආනකොට අපි යාට උත්තරයක් දෙනවා මෙන්න මේ විදියට. කෑම මොකවත් ඕනේ නැහැ. බඩගින්න ඇති වෙලා ඇති, බඩගින්නෙන් ඉන්නවා ඇති කියලා ඉතන මේ කරුණාවම ඇත්තටම වටිනවා. ඒකටම බඩ පිරුණායි කියලා කිව්වම කෑම විනාඩි 5ක් යනකොට හම්බෙනවා. උඹලාගේ බත් කන්න නෙමෙයි මං ඉන්නේ කිව්වම එදා දවසේ නෙමෙයි එත දවසේ කෑම හම්බෙන්නේ නැහැ. ඇයි? අරයාට තරහා නිවෙන්න ඕනේනේ. බත් දෙන්න එතකම් බත් දෙන්නේ නැහැ. එයා කඩෙන් මොනාරි කාලා ඉන්නවා. ඒගොල්ලන්ට පාඩම් උගන්වන්න දෙපාය. ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ වර්තමාන සමාජයේ මිනිස්සු අතර මේ අවබෝධය නැතිකම. මේ ධර්මතාවයන් මේ ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගියාට වැටෙනවා. මේ සෑම වචනයක් තුළම චෛතසිකයක් තුළම මේ වගේ නිර්මාණයක් තියෙනවා. වචනයක් තමයි දුකක් බවට පරිවර්තනය වෙන්නේ. වචනයක් තමයි දුස්සීල චරිතයක් බවට නිර්මාණය වෙන්නේ. වචනයක් තමයි භවයක් බවට ප්‍රතිරූප නිර්මාණය වෙන්නේ. මේ ධර්මතාවය වටහා ගත්තාම මේ සිත කය වචනය කියන තුන් දොරෙන් පරිස්සමට ගොඩාක් කටයුතු කරනවා. මේ ආකාරයට මේ ලෝභ දේශ මෝහ කියන ඒ ධර්මතාවයන් තමන්ගේ චෛතසිකයෙන් අටගන්න ඉපදෙන මොහොතේම මේක පැලවෙන්න නොදී ඒක නිරෝධ කරන ක්‍රමවේදී නිරත වෙනවා. නිරත වෙලා මේක හදාගෙන අදාගෙන ඉදිරියට යනවා. දැන් එයා ඉන්නේ කොතනද කියලා බලනකොට සකෘදාගාමි ඵලයේ ඉන්නේ. ඇයි? සකෘදාගාමි වෙච්ච කෙනා තමයි ලෝභ දේශ මොහ නිරෝධ කරන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය තියෙන්නේ. එයා තමයි මේක අවබෝධ කරන්නේ. සබ්බේ පෘතුජනා උම්මත්තකා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඇයි මේ උම්මත්තකයි කියලා කියන්නේ? යා මේ මොකක්ද දන්නේ? නිරෝධ කරන්නේ කොහමද? අටගන්නේ කොහමද? මේවා කොහමද පැවතෙන්නේ? මේවලට ප්‍රතිඵල ඇදෙන්නේ කොහමද? මේවා මොකවත් එයා දන්නේ නැහැ. ඒ නිසා අපි යාට කියන පුදුජනයි කියලා. අදයි මේ ලෝභ දේශ මෝහ පුංචියට කය තුල ඇති වෙලා මේ විඥානය පුරාම විනාශ කරලා අපි ලබපු මිනිසත් භවය ඉවරම කරලා දානවනම් දුකටම ඒක හේතුවක් වෙන්න හදනවනම් මේ ධර්මතාවය දන්න කෙනා මේ ආරම්භයේ ඇති වෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය තියෙන කෙනාට අපි කියන්න බෑ පෘතුජනයි කියලා. එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. එහෙනම් මේ සකෘදාගාමි වෙච්ච කෙනා කල්පනා කරලා බලනවා මේ ක්‍රමවේදය දැනගත්තら මේක නවත්තන්න බෑනේ. ඇයි මේක ඉසනිකව ඇවිල්ලා ඉවරනේ? ඔච්චර තරහයන් නැහැ කියලා කිව්වම අපි ඇවිල්ලා අහනවා. අපිට හොඳ උදාහරණයක් තියෙනවා. තාපසවරේ කිටියා කුටියක එයා තපස්වරේ තාම එයා මේ මුනිවරයෙක් වෙලා නැහැ, ඍෂිවරයෙක් වෙලා නැහැ. සාමාන්‍ය තාපසෙක් භාවනා කරනවා. එයා කියන කතාන්දරේ තමයි ජීවිත කාලේ මට කවදාවත් තරහා ගිහිල්ලා නැහැ. එයා ප්‍රසිද්ධිය කියනවා. එයාගේ ಗುಣ කියනවා එයා. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. තපෝ වනයේතම මේ තාපසයා තරහායන් නැහැ කියලා ප්‍රසිද්ධිය මෙකිය කියන්නේ ඇයි කියලා. තර යෝගිවරේ කිව්වා ඔට්ටුව කලම එයාට තරහා යනවා කියලා. එතකොට තාපසය කෙනෙක් කිව්වා නෑ නෑ තරහා යන්නේ නෑ තාපසයා තරහා යනවා. කීයක් ඔට්ටුද කියලා කිව්වම එයා කිව්වා ඔට්ටුවට අපි කියමු මේ ආවල් ඉර්ධිය පිළිබඳ කමඨාන කියලා දෙනවා. එතකොට ඒ ඉර්ධියට එයා ගොඩාක් කාලයක් ඉන්න ඕනේ. සමහර තනතුරු වලට ආවට පස්සේ තමයි ඒක පිළිබඳ මූලධර්ම විද්‍යාව කියලා දෙන්නේ. එයාට කිව්වා මෙයාට තරහා යන බව ඔප්පු කළොත් මම ඔප්පු කරනවා ඒ ආවල් ඉර්ධිය කමඨාන මට දෙනවාද කිව්වම එයා පොරොන්දුනා එනං ඒ කමඨාන දෙනවා. ඒක තමයි ඔට්ටුව. ගිහිල්ලා පසන පීඨුවක් වැඳලා ස්වාමිනී අවසරයි කියලා කිව්වම සුවපත් වේවා දරුවා කියලා කිව්වම තාපසයන්ගාන ස්වාමිනී තරහා යන්නේ නැහැ කියලා කිව්වම එයා ඉනාවලක එමයි පුතා තරහව කියන්නේ මොනවද කියන එක මගේ ජීවිත අත්දැක බලන්න බැරි වුණා. ඒ අත්දැකීම නෑ. මං හිතනවා ඒ කර්මය මං ගෙනල්ලා නැහැ කියලා. හොඳමයි ස්වාමිනී කියලා වැඳලා ගියාලු. විනාඩි 10කින් ආයෙ කියලා පසන පීඨල වැඳලා මොකද්ද දරුවා කියලා වම් ස්වාමිනී තරහා යන්නේ නැහැ බව මට ආරංචි. මේ මං පණිවිඩයක් දින කොහොමද? ඒක තමයි පුතා. දැන් බලන්න දෙවනි පාරක් මට ආනකොට කිසිම තරාවක් නැතුව උත්තර දෙන්න මානසිකත්වයේ තියෙන මේ සිත තරාව උඩටම නිවලා කන්තිය පුරවලා මේ පාරමිතා පිරීලා කියලා මට හිතෙනවා. තව ටිකක් කතා කළාලු. නැවත කියලා තව විනාඩි 10කින් ඇවිල්ලා ආයි පසන පීඨය වැඳලා ස්වාමීනි තරහා යන්නේ නැති බව කියනවනේ. ඔව් ඔව් ඉතින් තරහා යන්නේ නැහැ තමයි ඉතින් ඔබ ටීචර් කියවන්න ඕනේ කියලා කිව්වම යට දෙනවා. දැන් නම් හරි මීටරේ ටිකක් වැඩ කරනවා කියලා වැඳලා ගියාලු. තවත් විනාඩි 10කින් පස්සේ ඇවිල්ලා දැන් තරහා යනවද කියලා අහන්න මෙයා දැන් කිව්වනේ තරහා යන්නේ නැහැ කියලා. හොඳමයි ස්වාමීනි කියලා වැඳලා ගියාලු. අතරේ වතාව වෙනකොට කුටියේ ඉස්සරහ කුටිය වාලා පෙදිකැලක් දාලා තමයි ඒකල වාලා තියන්නේ. ඉතින් කුටිය වාලා දොර වාලා ඊපස්සේ දොර අරගෙන කියලා ඇවිල්ලා ස්වාමීනි තරහා යන්නේ නැහැ කියලා ආරංචි. ඔව් තරහා යන්නේ නැහැ තමයි. ඉතින් මේ ගඩ බලාගෙන යන්න කරදර කරන්න එපා කියලා කිව්වලු. තුන්වෙනි වතාවේ රෙදිකැල අදිනකොටම අතක් ඇවිල්ලා කන පුරෝණ එක කම්බුණාලු කනට ආපෝ මේ කත්ත පලාට එන්න එපා කියලා කන අල්ලාගෙන ඉකින් කිව්වලු. ඇඟිලි මාක් එක පේනවද කියලා ඒ මුනිවරයා ඇවිල්ලා ඔව් ඇඟිලි මාක් කියන කාගේද අර තරහා යන්නේ තාපසයාගේ බලන්න ධන රේඛාව ආයු රේඛාව හොඳට පේනවද කියලා කම්මුලේ කිව්වම කියන සේරම රේඛාවල් පේනවා කියලා. එතකොට දැන් අපි දන්නවා අපගේ ජීවිතේ අපි සමහර දේවල් අදාගෙන ඉදියට ඒවා ඇදිලා නැහැ. අපි දන්නවා සමහර දේවල් අපි හදාගෙන ඉන්නවා කියලා හිටියට ඒවා ඇදිලා නැහැ. ඇයි ඒක මූණ දෙන්න අවස්ථාව උදා වුනේ නැහැ. දැන් ගෙවල් වල ඉන්නකොට උපාසකමර හොඳට ඉනා වෙලා කතා බහ කරගෙන ඉන්නවා. හැබැයි පරිගැනීමේ අදහස් නැද්ද? නැහැ, ඇත්තටම නැහැ. දරුවන්ගෙන් පරිගන්න නැහැ. කොහොමද පරිගන්න අපේ දරුවෝ අපේ අනාගතේ අපේ බලාපොරොත්තු කියලා කියනවා. දැන් දරුවා ලොකු වෙලා උඩඟු කමෙන් ආහකරන් හිතුවක්කාරකමට වැඩ කරනවා කියන දෙයක් ආන්න එයාගේ අනාගතය තීරණය කරනවා. එයාට ඕන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. දැන් ඉබේම අඟලක් දෙන්නේ නැහැ. ගෙදරට ගන්න සල්ලි ටික දෙන්න උපම අනාථ මඩම් වලට ගිහින් දැන් මේ පරිගන්නවානේ. දැන් මේ පරිගන්න මානසිකත්වය හැදිලානේ. හැබැයි කලින් කිව්වේ නැහැනේ ජීවිතේ උනා පූජා කරනවා මගේ දරුවා මගේ අනාගතය කියලා කිව්වා. දැන් දරුවා දකින්නවත් කැමති නැහැනේ. අර ඉඳන් ටික ඔක්කොම අනාථ මඩම් වලට ලියලා සල්ලි ටික ඔක්කොම පූජා කරලා පැවිදි වෙනවා. අර දරුවා අම්බලමේ වාඩිලා කල්පනා කරන යණේනමක් නැහැ. එහෙනම් මීට වඩා පරිගැනීමක් මේ ලෝකේ කොහෙවත් තිබිලා නැහැනේ. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. අපි හිතාගෙන ඉන්න හැමදේම ඇදිලායි කියලා මොකවත් ඇදිලා නැහැ. දැන් මේ භාවනා යෝගියට තේරෙනවා එහෙනම් මම ඇදිලා නැහැ. ඇදිලායි වාගේ හිතාගෙන ඉන්නේ. එහෙනම් මට ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට තමයි මම කවුද කියලා මට වැටහෙන්නේ. දැන් එයා ප්‍රශ්න ගැටලු වලට කැමති වෙනවා. ප්‍රශ්න ගැටලු වලට කැමති වෙලා මේ සෑම ප්‍රශ්නයක් ගැටලුවකටම මූණ දෙනවා. කුරුල්ලෝ කෑගානවා නම් කෑගාන තැන ඉඳලා භාවනා කරනවා. ඇයි මේ කෑගාන කොට තමයි අර තේරෙන්නේ මේ ඉරියරේ ඉන්සාවට ප්‍රතිචාරය මොකද්ද කියන එක. නින්දා අපාස ඇති වෙනවා නම් එතනදී තමයි තේරුම් ගන්නේ තමන්ට කොච්චර කන්තිය තියෙනවද මා කරුණාව තියෙනවද ඉවසන්න පුළුවන්ද මේ කර්ම කාරණා කොහොමද ගවේෂණය කරනවා මිනිස්සු කතා කරන තැන්වලදී එයා එතන වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා මිනිස්සු බලන මේ වාඩි වෙලා ඉන්නවා ඉඳගෙනත් ඉන්නවා නැවත වාඩි වෙලා ඉන්නවා පය ගානක් ඉන්නවා යන්නේ නැහැ මොකද්ද මෙතන ඉඳගෙන කරන්නේ නැහැ මේ ඇයෙන සෑම කාරණාවකටම මැදින් කතා කරන්නේ ඉතෙනවද කියලා මම මලාගෙන ඉන්නේ. එහෙම ඉතෙන්නේ නැහැ. කතා කරන කර්ම කාරණාවලට අනුව මගේ සිතේ කොච්චර අදහස් පාළ වෙනවද? ඒ අදහස් පාළ වෙන ක්‍රමවේදය පිළිබඳ මෙනෙහි කරනවා මම. ඒතුව මම කුටියේ ඉන්නකොට එහෙම අදහස් පාළ වෙන්නේ නැහැ. දෙන්නේ කතා කරනක ඇහිච්ච ගමන් මට নানা ප්‍රකාර අදහස් ඇති වෙනවා. ඒ කාරණාව සම්බන්ධයෙන් මට දැක් දීලා ආරාධනා කළා නැහැ. නමුත් මම දැන් සාකච්ඡා කරනවා මානසිකව සම්බන්ධ වෙලා ඒ කණ්ඩායමට මේ ධර්මතාවය මම ගවේෂණය කරනවා කියලා එයා මේ ඇයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, ඇගෙන දේවල්, සිතන දේවල් මේ හැම එකක්ම මේ විදිහට ගවේෂණය කරන්න පටන් ගන්නවා. පින්දපාතේ කරගෙන ආපු දාණය තමන්ගේ උඩක්වේ තියෙනවා පාත්‍රයේ. හැබැයි මේ දාණය කට ඇතුළට දානතම් ප්‍රශ්නයක් තිබුණේ දැම්මට පස්සේ නියමෙට තියෙනවා මිරිස් දාලා ලුණු ඇඹුල් දාලා මොනවද දැන් මේක මේ කුරුඳු පොතු තියෙනවා කියලා දැන් යාගේ රසවල් දැනෙනකොට සිතිවිලි පාළ වෙනවා මේ ආහාරය පිළිබඳ ලෝභයක් ඇති වෙනවා ඉක්මනට ඉක්මනට මේක වළඳන්න ඕනේ කියන ද්වේෂයක් ඇති වෙනවා කිසිම කෙනෙකුට පූජා කරන්න දාන සිතිවිල්ලක් ඇති වෙන්නේ ඉතුරු ටික වේලලා තියාගෙන රාටක් ගන්න ඕනේ එත උදේට ගන්න ඕනේ කියලා ඒම සිතිවිල්ලත් ඇති වෙනවා දැන් යාට තේරෙනවා මේ පාත්‍රයේ තියෙන තාක්කල් ওই ප්‍රශ්නේ තිබුණ නෑ නේ මේක දිවට දැම්මට පස්සේ නේ මේ ප්‍රශ්නේ ඇති උනේ මේ කියන්නේ මේ සෑම තැනම ප්‍රශ්න තියෙනවා මන් තුලත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න තියෙන බව අඳුනා ගන්න අවස්ථාව පාළ වෙච්ච නැති ප්‍රශ්න තියෙන්නේ මේ ධර්මතාවය වැටෙනකොට මේ ඇසට පේන සෑම තැනම මොනවද තියෙන ප්‍රශ්න කියලා බලනකොට ඒ භාවනා යෝගියාට පේනවා ගොඩාක් කොළ තියෙන, එවන තියෙන, ගෙඩි જાති නැති ගස් යට ඉන්න කැමති ඇයි කුරුල්ලන්ගෙන් කරදර නැහැ. සත්තුන්ගෙන් කරදර නැහැ. පිණි බාන්නේ නැහැ. වැස්සට බේරෙන්න පුළුවන්. එවන තියෙනවා අවුෙන් බේරෙන්න පුළුවන්. එහෙනම් මේ ගස් වලට කැමති කොළයක්වත් නැති වේලිච්ච ගාක්කට ඉන්න කැමති නැහැ. ඇයි එතන ලාභයක් නැහැ. එනම් ලාභයට මෙයා තාම ඇලෙනවා. ඒ කියන්නේ ලෝභය තාම නිරෝධ වෙලා නැහැ. අලෝභයේ කියන ඒ ධර්මතාවය දාන කියන පාරමිතාව පරිපූර්ණ වෙලා නැහැ කියලා මේ ගස් දෙක තුලින් යාට වැටෙන්න පටන් ගන්නවා මේ පාරමිතාවන් පිළිලා නැහැ. එහෙනම් Tamanta සමහර තැන්වලදී බලනකොට මේ තැන්වල කුරුල්ලෝ වැඩි, කෑගානවා ශබ්ද වැඩි, සත්තු ඉන්නවා සත්තුන්ගෙන් කරදරයි කියලා හිතනකොට ඒ තැනක කැමති නැහැ. වෙන තැනකට කැමති. ඇයි එයා ප්‍රශ්න වලට කැමති නැතුව ප්‍රශ්න දකින්නකොට දුවන මානසිකත්වයෙන් ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ අඩු එළියට මතු වෙනවට කැමති නැහැ. එහෙනම් එයා දැනගන්නවා මාන්නේ මන් තුල තියෙනවා. මාව මං අඳුනා ගන්න කැමති නැහැ. මගේ තියෙන අඩුපාඩු තේරුම් ගන්න මං කැමති නැහැ. ඒ අවස්ථාව විශ්වය මට දෙනවාට මම එකඟ නැහැ කියන මේ ධර්මතාවයන් මේ පේන දර්ශන තුලින් පේන්න පටන් ගන්නවා. ගහක් තියෙනවා ලස්සන මොකවත් නැහැ. හැබැයි ඒ ගහේ මල් පිපිලා තිනකොට පුදුම ලස්සනක් යාට පේන්න පටන් ගන්නවා. පස්සේ එයා කල්පනා කරන්නේ කිරියම්මලායම දකින්නකොට කිසිම ලස්සනක් නැහැ. ඇයි මුළු කයම වැරෑලි වෙලා රැලි වැටිලා දාඩිය ගඳ ළඟට යන්න බෑ. හැබැයි තරුණ කට්ටිය දැක්කම ඒ කට්ටිය මිනිස්සුමයි. ඒ කට්ටියගේ සෙම සොටු කෙල මූත්‍රා දාඩිය මෙයාම එකක්ම තියෙනවා. හැබැයි ඒ කට්ටිය ලස්සනයි කියලා පේනවනේ. එනම් මේ අස්වල තාම පරම සත්‍ය දකින්න බෑ. පඨවි ආපෝ තේජ වායෝන සතරමා භූතයගින් මේ සෑම නාමයක් රූපයක් නිර්මාණය වුණාට හැමදයක්ම එක විදියට දකින්න බෑ. ඒ නාම රූපවලින් වටිනාකමින් දකින්වයි කියන මේ ලෝභතාවය තමයි තේරෙනවා. මේ ලෝකයේ හැම දෙයක්ම ඇසට පේන සෑම නාමයක් රූපයක්ම එක විදියටම දකින්න ඕනේ. කිසිම වෙනසක් නැහැ වටිනාකමක් නැහැ ඇලෙන්න ගැටෙන්න අවස්ථා නැහැ හැම එකක්ම එකම නාම රූප ඔක්කම සතරමා භූත කිනක පුරුදු කරන්න පටන් ගන්නවා බනිනකොට කැළඹෙනවා ප්‍රශංසා කරනකොට ඉනා වෙනවා, මේක තුලිනුත් වැටෙනවා, මේ කන් වලට මේ ඇයෙන ධර්මතාවයේ මේ ශබ්දය ප්‍රතිචාර වෙනස් වෙනවනේ. නින්දා අපවාද ඇයෙනකොට වෛරය ඇති වෙනවා, දුක ඇති වෙනවා, ඇස්වල කඳුළු වෙනවා. ප්‍රශංසා කරනකොට ගෞරව කරනකොට කට පුරාම ඉනා වෙනවා, හොඳට සුවඳ සීලීව කතා කරනවා, මුළු කයම පිනෙනවා සන්තෝෂයෙන්. එහෙනම් මේ හැම එකක්ම ශබ්ද නම්, ශබ්ද වලට මේ කය මෙච්චර වෙනස් වෙන්නේ ඇයි? බණින් එකක් ශබ්දය, ප්‍රශංසාවක් ශබ්දය, ශබ්ද පිළිබඳ දක්වනා ප්‍රතිචාරය පිළිබඳ අවබෝධය පාලුනාම ඒ ලාභයට අලාභයට කලින් අපි දැනගත්තා. දැන් යාට තේරෙනවා නින්දා ප්‍රශංසා කියලා තවත් අටලෝ දාමි දෙකක් තියෙනවා. නින්දාවට වෙනම ප්‍රතිචාරයකුත් ප්‍රශංසාවට වෙනම ප්‍රතිචාරයකුත් තියෙනවා. මේ දෙක හදා ගන්න ඕනේ කියලා ඒ දෙක හදා ගන්නවා. එහෙනම් මේ විදිහට මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලම තියෙන ප්‍රතිචාරයන් පිළිබඳව ගවේෂණය කරමින් පියවරෙන් පියවරට යනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ සෑම දෙයක් තුළම විශාල ගැඹුරු ධර්මයක් තියෙනවා. මේවා ඇහැට පේන්නේ නැති පියවි ඇසින් දකින්න බැරුව අතින් අල්ලන්න බැරුව ගනුදෙනු කරන ධර්මතාවයක්. දැක්ක ගමන්ම මේ ධර්මතාවය අටගන්නවා, ඇහිච්ච ගමන් අටගන්නවා, දැනිච්ච ගමන් අටගන්නවා, හැඟිච්ච ගමන් අටගන්නවා, සිතන සිතන ගමන් මේක අටගන්නවා. මේ ධර්මතාවය ගොඩාක් ගැඹුරින් පවතිනවා. මේක කවදාවත් මට වැටහිලා නැහැ. දැනෙන්නේ මේක වටහා ගන්න පුළුවන් උනේ මේ කතන්දරයකුත් මේ ලෝකේ තියෙනවායි කියලා. මේක වටාගෙන මේ සියුම් දේවල් අදන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අවබෝධයට ආවයි කියලා කියන්නේ මේ ආයතන අයතුලින් කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය, මේක ගොඩාක් සියුම්ව සිදුවෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය ඇති වුණාම එයා අනාගාමි ඵලයටපත් වෙලා එයා මේ සෑම චර්යාවක් තුළින්ම, නාමයක් රූපයක් තුළින්ම, සියලෝම චලනයක් තුළින්ම සියුම් ධර්මතාවය දකින්නවා. ඒකට මේ බඹයක් විතර උස තියෙන මේ කයේ අසකන දිව නාසය සමසිත දක්වන්නා වූ ප්‍රතිචාරය පිළිබඳ අවබෝධයට ලැබිලා දැන් යා කල්පනා කරනවා මේක නවත්තන්න මොනවද තියෙන ක්‍රමයේ කියලා. මේ ඇසට පේනේවා, කනට ඇහෙන්නේ නැතිවා නවත්තන්න බලනකොට නවත්තන්න බෑ. ඇයි? මේවා ඇහෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, ඇස් දෙක පියා ගන්නවා, කට පියා ගන්නවා, එරමිනිය ගොතා ගන්නවා, ගින්ගාක්කට වාඩි වෙලා තපස්වරයෙක් වශයෙන් ඉන්නවා. දැන් ඇස් දෙක පියාගත්තයි කියලා මිනිස්සු පේන්නේ නැතුව ඉන්නවද? නැහනේ. ගිය මාසේ දාන දෙන්න ආපු උපාසක මාත්‍යෙක් අපෙත් එක තර්ක කළා නම් අදත් ඒ වගේ අදරුවක් තියෙන කෙනෙක් දැක්කම එයාව පේනවනේ අපට. ඇස් දෙක පියාගෙන අර උපාසක මාත්‍ය මේ වගේ තර්ක කළා කියලා කියනකොට දැන් එයාගේ සම්පූර්ණ සිද්ධිය මැවිලා පේන්නේ නැද්ද? එයා ඇඳගෙනම පාට ඉතම් පේනවා, කොළ පාට සරම, නිල් පාට කමිසේ, ඒ ඔක්කොම මැවිලා පේනවා. මේ කියන්නේ මේ රූප ඇස් දෙක වැව්වට නවතින්නේ නැහැ. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේගේ උස අසූරියන අපිට තියෙන පිළිම වහන්සේ නමක් දැකලා දැන් අවුරුදු පාක් වෙන්න පුළුවන්. දැනත් එක මෙනෙහි කරනකොට ඒ රූපේ ඒ විදිහටම පේන්නේ නැද්ද? වටේ තිබිච්ච වනාන්තරය කොළ පාට ඒ විදිහට පේන්නේ නැද්ද? සුදු ඇඳගෙන මිනිස්සු දහස් ගණන් සාදුකාර දෙදී මල්පාන් පූජා කරන ඒ සිද්ධිය පේන්නේ නැද්ද? දැන් අපි ඉන්නේ කතරගම නෙමෙයි. නුවර ඉඳගෙන මෙනෙහි කරනකොට කතරගම මැවිලා පේනවා. ඇස්සරලක් නැත්තම් ඇත්තටම ඇස් පේනවා නොපෙනනවා කියන ප්‍රශ්නේ නෙමෙයි මේ රූපයේ කියන ධර්මතාවය වෙන එකක්. එහෙනම් අපට දැන් ඇහිච්ච නැති වුණාට අපට දීපු ප්‍රශංසාව දැනුත් අපට ඇයෙනවා, අපට කරපු අගෞරවයේ නින්දාව දැනුත් අපට ඇයෙනවා. ඒ කියන්නේ මේ හැම එකක්ම තැම්පතුවක් එක්ක තියෙන ගනුදෙනුවක් නිසා මේක බාහිරව තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට තමයි මේ භාවනා යෝගියා තේරුම් ගන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයයි හදන්න ඕනේ, ලෝකේ හදන්න බෑ. හේතුව ඇස් දෙක මං උල් දෙකකින් ඇනගෙන අන්ධකලාට වැඩක් නෑ. මේ සංසාරේ මං දැකපු දේවල් මැවිලා පේනවා. උත්පත්තියේ මන්ද වෙච්ච කෙනාටත් පේනවද කියලා වම එයාටත් පේනවා. කුරුල්ලෙක් කෑ ගන්නවා, එයාගේ නානවා. මේ කුරුල්ලා කෑ ගන්නකොට මොන වගේ රූපයක් මැනවද කියලා කිව්වම තත්ත අඩි 25ක් විතර පළල තියෙන උසාවි 25 ක් විතර උස තියෙන ඉගිල්ලනකොට ගෙවල් වල වාල ගැලවෙන්න තරම් උලන් වෙන විශාල සත්ත්වය කියලා කියන මේ කෑගන්නේ පොබෙයියේ. ඒතකොට අපි ආනම් මේ සද්ද කොච්චර දුර ඉඳලා එනවද? මෙයා කියන අතම්ම 25කට යා ඉඳලා මේ සද්ද ඇන්නේ. ඇයි සියුම්ම පොඩනේ ඇන්නේ? එයා ඉතර ඈත ඉඳලා ඇහෙන සද්දයක්. ඇයි? එයා පොබෙයියා දැකලා නැහැ. රාජාලිය දැකලා නැහැ. ඒ නිසා සද්දයට අනුව එයා මනක්කල්පිත රූපයක් අදා ගන්නවා. ඒ මනක්කල්පිත රූපය තමයි එයාට පේන්නේ. පාටත් එයාට පේනවා. ඒ සිද්ධිය එහෙමම පේනවා. දැන් අපේ ජීවිතවල අපට හොඳට මතක තියෙන සිද්ධියක් තමයි හොඳට මාන්සිලාගෙන් ඇඳට වැටලා නිදාගත්තාට පස්සේ හොඳට නිින්ද ගියාම දැන් ඊනයක් පේනවා. නළු නිළිය පේන්න පුළුවන්. අපේ හතුරා අපට පොල්ලකින් ගාන්න එන්න පුළුවන්. අපි මල්පාන් අරගෙන රුවන්වැලි සෑය ළඟකින් වැඳගෙන ඉන්න පුළුවන්. අපි උදකලාවේ තනියම වාඩි වෙලා කල්පනා කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගොඩාක් පෝසත් වෙලා අපේ වස්තු ප්‍රමාණය අපට මනගන්න බැරුව සකවත් ජීවිතයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝගාතුර වෙලා ඔත්පල වෙලා ඉන්න පුළුවන්. මේව මොකවත් වෙලා නැහැනේ. හැබැයි මේ ඊනේකින් පේන රූපවල ඔක්කොම මැවිලා පෙනිලා මේ විදියටම හැඳම් පේනවා, රෝවල පේනවා, අපි ඇඳගෙන ඉන්න විදිය පේනවා, කන බොන දේවල් පේනවා. මේ ඔක්කොම වෙනුනේ කොහමද? එනා මනක්කල්පිත රූප ඇදෙනකොට මේ රූපවලට වර්ණ තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ඕජා තියෙනවා. කෑමේ ඊන කන, ඊන වලින් කෑම කන මිනිස්සු ඉන්නවා. ඊනේකින් එයා හොඳ ආහාර වේලක් එයා භුක්ති විඳිනවා. කටෙන් අපහප අපහප ගිලිනවා. මිනිස්සු බලන මොකද්ද මේ පැඳුරේ ඉඳගෙන මොනවද කන්නේ කියලා බලන කටේ මොකවත් නැහැ. එයා ඊනෙන් දානශාලාවකට ගිහින් එයාට කෑම හම්බෙලා එයා කනවා. අත් දෙක අරගෙන මොනවද කරනවා? මොනවද කරන්නේ? කෙසෙල් එල්ල එලිගානවා කියලා කියනවා. කෙසෙල් එල්ල දිගහැර එයා කනවා. හැබැයි ඇත්තටම එහෙම එකක් නැහැ. කූතල බලනකොට එයා බලන ලිලිත් නැහැ, මොකවත් නැහැ, බතුත් නැහැ. හැබැයි කාලා බඩක් පිළිලා ඒ මානසිකත්වයත් එයාට තියෙනවා. එහෙනම් මේ විදියට අපි මේ ඊනවලින් දකින සෑම දෙයකටම රූපයක් තියෙනවනම් දැන් චක්කුව අන්ධ උනායි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේද? එහෙනම් අපට හිතෙනවා මේම එකක් මොනවත් කොහමද, අසවලා මේ විදියට කළොත් කොහමද කියලා. එහෙම එකක් අපිට මෙනේ වෙනවා. දැන් එහෙම එකක් එයා කිව්වේ නැහැ. එහෙනම් උත්පත්තියෙන්ම බීරෙක් වෙලා ඉන්න කෙනෙකුට ඇහෙන්නේ නැහැ. හැබැයි එයා මේම කිව්වොත් බැරි වෙලාවත් අසවලා මේ විදියට මට මේ ප්‍රකාශයක් කළොත් කියලා මතක් වෙනකොට ඒ වචන, ඒ වාක්‍ය, ඒ විදියට මෙනේ වෙනකොට දැන් කන් නැතුව එයාට ඇහිලා, ඇස් නැතුව පෙනිලා, දිව නැතුව රස දැනිලා, කය නැතුව එයා ඇවිදිලා හැමදේම කරලා. එහෙනම් මානසිකව නිින්දිදී අපි වැරදි කරන්නේ නැද්ද? ලෝභ, ද්වේෂ, මෝහ, රාග, තෘෂ්ණා, වෛර කියන මේ සෑම ක්ලේශ ධර්මයක්ම අපි භුක්ති විඳිනවා නේද? ඊනෙන්, නිින්දෙන්, තනිකල් තමි තනිව උදකලාවෙන්. එහෙනම් මේ සෑම අදුවක්ම මේ අනාගාමි උත්තමයාට තේරෙන්න පටන් ගන්නවා. එයා දන්නවා මේ සියුම් දේවල් හදන්නේ නැතුව කවදාවත් නිර්වාණ සුවයටපත් වෙන්න බෑ. මේ අඩුපාඩු තියෙන තාක්කල් ජාති ජරා භව දුක්ක දෝමනස් ඇති වෙනවා. සසරේ පැවැත්ම තියෙනවා. මේ අඩුව ඒකාන්ත වශයෙන්ම අදන්න ඕනේ. මේ සියුම් අඩු මිනිසුන්ට පේන්නේ නැති නිසා මිනිස්සු කියනවා ගොඩාක් සීලවන්තයි, ගොඩාක් තැම්පන්, එයා තරම් චරිතවන්ත කෙනෙක් නෑ, ගොඩාක් ගුණයාපත් උත්තමයෙක් කියලා කියනවා. හැබැයි එයා දන්නවා එයා තුළ මේ වගේ සියුම් ප්‍රශ්න තියෙනවා. කවදාවත් එයා රාගයෙන් කතා කරන්නේ නැහැ. හැබැයි රාගය එයාගේ සිතිවිලිවල තියෙන බව එයා දන්නවා. ද්වේෂයෙන් කිසිම කෙනෙක් ඉතරි දෙන්න කතා කරන්නේ නැහැ. නමුත් ද්වේෂය තමන් තුළ නිදාගත වෙලා තියෙනවා. ඒක කිපෙන බව එයාගේ සිත ඒක අවංකවම දන්නවා. එයා හැමදේම අත්හැරලා දන් දීලා අත්හැරීම දේශනා කරනවා. නමුත් එයාගේ සිත දන්නවා ලෝභය තාම නිදාගත වෙලා තියෙනවා. එහෙනම් ගොඩාක් කට්ටිය අපි දන්නවා මේ ලෝකෙ හැමදේම අත්හරින්න අත්හරින්න කියලා කියනවා. හැබැයි විශාල කෝසක් කට්ටිය ඇවිල්ලා වටිනා දෙයක් දුන්නාම අත් දෙකෙන්ම අරගන්නවා. ඒ කියන්නේ එයා ලෝභය අත්හැරලා නැහැ. රත්තරන් වල යථාර්ථය දැකලා නැහැ. ඒකත් යකඩමයි. රිදී කියන්නේ යකඩමයි. මුතුමැණික් කියන හැම දෙයක්ම ගල්කටමයි, කළු ගලයි, මැණිකයි දෙක අතර වෙනසක් නැහැ. එහෙනම් දුර්ලභයි නිසා තමයි ඒකට වටිනාකමක් දීලා තින්නේ. නැත්තම් හැමදේම මාපොළවේ පාසානමයි. මේ යථාර්ථය දකින්නේ නැති මිනිස්සු මේ ලෝකයේ පුදුජන වශයෙන් ඉන්නවා. මේ ආර්ය ශ්‍රාවකයා මේ යථාර්ථය දැක්කාම එයාට හිතෙනවා මේ සියුම් දේවල් ඈත පේන්නේ නැති මිනිසුන්ට වටා ගන්න බැරි මේ සියුම් දේවල් අදන්න ඕනේ. මං කොහොමද මේක අදන්නේ? මේක ගොඩාක් සියුම් දෙයක් කියලා ආස්වාස වෙන විට ආස්වාසේ දී දණ්ඩක්සේ මෙනෙහි කරලා, ප්‍රාස්වාසේ වෙන විට ප්‍රාස්වාසේ දී දණ්ඩක්සේ මෙනෙහි කරලා තමයි මේ සෑම ප්‍රශ්නයක් නැති වුනේ. මෙච්චර ගැඹුරු දේවල් වටා ගන්න පුළුවන් වුනේ. විශාල ගැඹුරු ධර්මතාවයන් තමයි වැටෙන්න පටන් ගත්තේ. මේ සෑම දෙයක්ම යට තේරෙන්න පටන් ගන්නවා. හේතුව නැති කරොත් නේද ඵලේ නැති වෙන්නේ? ඵලේ නැති කලාට හේතුව නැති වෙන්නේ. හේතුව අපි මේ දරුවෙකුට කතා කළා මේ ගහේ මල් කඩන්න කියලා කිව්වාම මල් ටික කඩලා අපේ හාමුදුරනේ මල් කැඩුවයි කියලා කියනවා. මල් නෑ සන්තෝසයි. හැබැයි සතියකින් නැවත අපි කතා කළා කියලා පුතා නැවත මල් ලැබිලා නැවත මල් කඩන්න. එහෙනම් ජීවිත කාලෙම මල් කඩලා කඩලා බැරි ගෑනවා. අපේ ආයුෂ ඉවර වෙනවා. ඒ මල් පිපෙන එක නවතින්නේ නෑ. හේතුව මල් කියලා කියන්නේ ඵලයක්. ගා කියන්නේ හේතුවක්. ගා නැත්තම් මල් නැට ගන්න. එහෙනම් හේතුව තියෙන තාකල් මේ ලෝකේ නැවත නැවත උත්පත්තියක් අට ගන්නවා. මේ ඥාණය එකපාරටම පාළ වෙලා ඒ ආර්ය ශ්‍රාවකයාට තේරුම් ගන්නවා. එහෙනම් හදන්න වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. මුල හදන්න ඕනේ. මුල තමයි ආස්වාස වෙනකොට ආස්වාස මත සිට පීඩා දීදණ්ඩා පසෙ මෙනේ කරපේක. ප්‍රාස්වාස කරනකොට ප්‍රාස්වාස මත සිට පීඩා ප්‍රාස්වාසයේ දීදණ්ඩා පසෙ මෙනේ කරපු ඒ හේතුව හදන්න නැතුව මේ ඵලය හැදෙන්නේ. එහෙනම් මේ ඵලය හදන්න කියලා මම මොනතරම් උපක්‍රම යෙදුවත් අර හේතුව නිසා තමයි මේ ඥානවල් පාළවුනේ. මේ ධර්මතාවයන් වටා ගත්තේ මෙච්චර ගැඹුරු දේවල් මෙනෙහි වෙන්න පටන් ගත්තේ හේතුව හදන්න ඕනේ කියලා නැවත අර පළවෙනි භාවනාවට ගිහින් සමවදිනවා. ආස්වාස වෙනකොට ආස්වාසේ දීදණ්ඩා පසෙන් ප්‍රාස්වාස වෙනකොට ප්‍රාස්වාසේ දීදණ්ඩා පසෙන් නැවත නැවත මෙනෙහි වෙනකොට එයාගේ මුළු සර්වාංගෙම සන්තෝෂයෙන් පිරීලා එයාගේ සිත ප්‍රීතියෙන් පිරෙනවා. ප්‍රීතිය කොච්චරද කියලා කිව්වොත් අර කලේ පිරලා වතුර එළියට යනවා වගේ මේක වැඩි දෙන්න පටන් ගන්නවා. එයාට තේරුණා මට වැඩේ අවුනා කියලා. මොකද්ද වැඩේ? ආස්වාස වෙනකොට ආස්වාසය දීදණ්ඩක් වශයෙන් මෙනෙහි කරනකොට මේ ආස්වාසයේ සම්පූර්ණ සිත පුරාම පැවතුනා නේද? ප්‍රාස්වාස වෙනකොට මේ ප්‍රාස්වාසයේ මත දීදණ්ඩක් වශයෙන් සම්පූර්ණ සිත පැවතුනා නේද? මේක තමයි එයාගේ නිවන් පණිවිඩය, එයාගේ අරියත් මාර්ගය. මේක වැටෙච්ච ගමන් අනාගාමී උත්තමයන් වහන්සේ අරියත් මාර්ගයට පත් වෙලා එයා දැන් අරියත් මාර්ග ශ්‍රාවකෙක් වශයෙන් පත් වෙලා එයා බලනවා දැන් කොහොමද ඵලයට පත් වෙන්නේ. එතකොට මේ අරියත් මාර්ගින්න උත්තමයාට තේරෙනවා සෑම චෛතසිකයක්ම මුල කියන්නත් බෑ, මැද කියන්නත් බෑ, අග කියන්නත් බෑ, සිතිවිල්ලේ කොනක අල්ලාගෙන ඉන්න බෑ. සිතිවිල්ල පුරාම සිය පැවතුනොත් කර්ම හැදෙන්නේ නැහැ. එහෙම නැත්තම් සිය අදු වෙච්ච තැන් වලින් කර්ම හැදෙන්න පුළුවන්. කෙනෙකුට අපි කතා කරලා පුතා මේක හොඳට කල්පනාවෙන් ආගෙන ඉන්න කියන දේ ආගෙන ඉඳලා මේ විදිහට කරන්නයි කියලා කිව්වාම ඒකේ තියෙන යථාර්ථය මොකද්ද, බලාපොරොත්තු මොකද්ද, එයාට මේ කමඨාන හරියට තේරුම් කරලා දීලා එයාට යම්කිසි අවබෝධයක් ලබා දීම. එහෙනම් ඒක ලෝකෝත්තර එකක්. අපි දන්නවා අදන යම්කිසි දැනක මේ මොනාරි දෙනවා දෙයක් මේ දරුවා ගියොත් එතන ඒ දරුවටත් ඒක ගන්න සිද්ධ වෙනවා. ඒ දරුවට මේක දීලා බෑ. එහෙනම් ඒ ස්ථාන්ට යවන්න නැතුව මේ දරුවා මෙතන රඳව ගන්න ඕනේ කියන යටි අරමුණ වෙනත් විදියට තියාගෙන කියනවා පුතාට අපිට කමටහනක් කියන්න තියෙන පොඩ වාඩි වෙන්න මේ කොන්දට ආගන්න කියලා රටේ නැති දේවල් කිය කිය අර බෙදන උත්සවේ ඉවර වෙනකම් ඒ සම්පූර්ණ කටයුත්ත නිමා වෙනකම් මෙයා මෙතන ඉර කරලා තියාගෙන ඉන්නවා. ඇත්තටම මෙයාට නිවනක්ද මේ කියන්නේ නැහැ. යටි හරමුණ වෙනස් එකක්. එහෙනම් මේ චෛතසිකේ එක වුණාට ඒ චෛතසිකයේ තුල පවතින්නේ තරංගයක්. ඒ තරංගය ඇදලා තින්නේ අණු කෝටියක් විතර එකතු වෙලා මේ සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා නම් ඒ අණුවේ න්‍යෂ්ටියක් පවතිනවා නම් මේ සෑම අණුවක් ගානේ තොරතුරු තියෙන්න පුළුවන්. වෙන වෙන අරමුණු තියෙන්න පුළුවන්, අදහස් තියෙන්න පුළුවන්, নানা ප්‍රකාර නාම රූප තියෙන්න පුළුවන්. එහෙනම් මේකට අනුව වෙන වෙන කර්ම හැදෙන බව, වෙන වෙන නාම රූප හැදෙන බව, নানা ප්‍රකාර ಜಾති ජරා හැදෙන බව වටහා ගත්තාම මේ අරියත් මාර්ගයට පත්වෙච්ච උත්තමයා කල්පනා කරනවා. එහෙනම් මේ සිටිවිල්ල පුරාම සිහිය පවත්තන්ට ඕනේ. චෛතසිකයක් ඇති වෙන බව දැනගත්තාම කර්ම හැදෙනවද නැද්ද කියලා අහුවාම එයා කියන කර්ම හැදෙනවා. ඇයි ඇති වෙච්ච බව විතරනේ දැනගත්තේ. ඇති වෙච්ච බව දැනගත්තට කර්ම හැදෙන්නේ නැතුව නෑ, කර්ම හැදෙනවා. ඇති වෙච්ච බව දැනගෙන ඒක නැවත නැවත මෙනෙහි කරාම කොමටවත් කර්ම හැදෙනවා. ඇයි නැවත නැවත මෙනෙහි කරනකොට ඒ චේතනාවට කර්ම හැදෙන්නේ පාය. චේතනා වික්කවේ කම්මං වදාමි. චේතනාවම කර්මයේ බවට පත් කළොත් අන්න එතන කර්මයේ නවතිනවා. ඇයි චේතනාව වෙනමත් කර්මය වෙනමත් තිබුණොත් තමයි නැවත උත්පත්තියක් අටගන්නේ. එහෙනම් දැන් අපි කියනවා කාට ටිකක් අදන්න කියලා. දැන් කාට අදන්න වතුර නැතුව අදන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් වතුර දාලා කාට හදුවාම අපි කියනවා දැන් මම කාටනේ හදන්න කිව්වේ. ඇයි මේ වතුර දැම්මේ කියලා අහුවාම වතුර නැතුව කාට හදන්න බෑ. එහෙනම් වතුරයි කාටයි එකතුනාට පස්සේ දැන් මේක වෙන් කරන්න පුළුවන්ද? බෑනේ. කාට පෙවෙනකොට වතුරත් පෙවෙනවා. දැන් යම්කිසි කෙනෙකුට කාට ටිකක් අදාගෙන ඉන්න කිව්වාම ආ වතුර දාලා හදාගෙන ඇවිල්ලා කාට ටික පූජා කළාම ඒ පූජා කරන කෙනා කියන මේකේ කාට තියෙනවා වතුර ටික ඉතුරු කරලා කාට ටික බොන්න කියලා කිව්වාම දැන් එයා බලාගෙන ඉන්න බොන්න විදියක් නැහැ. ඇයි එහෙම බොන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේක ලෝකයේ තියෙන උත්තරීතර ධර්මතාවයක්. මේ ගෙදරවල වැඩ කරන සියලෝම දෙනා උයන පියන වැඩවල එක බැලුවාම මේ සෑම තැනම මේ ධර්මයේ තියෙනවා. සෑම නාමයක් රූපයක් තුළම මේ ධර්මයේ තියෙනවා. ඔද්ද පදනකොට ඒ ඔද්දට අපි වතුර දාලා හැදුවාම ඔද්ද ටිකක් දෙනකොට අල ඔද්ද කියලා කිව්වම දැන් අල ඔද්දද දෙන්නේ අල මිශ්‍ර වෙච්ච වතුරද දෙන්නේ? අල මිශ්‍ර වෙච්ච වතුර තමයි දෙන්නේ. හැබැයි අපි කියන්නේ මොනවද? අල ඔද්ද. අල වෙනම තියෙනවා, වතුර වෙනම තියෙනවා. අල මිශ්‍ර වෙච්ච වතුර ටිකට අපි කියනවා අල ඔද්ද කියලා. නෑ, වතුර තමයි තියන්නේ. ඒකනේ ගලාගෙන යන්නේ. නමුත් ඒ අල ටිකයි වතුර ටිකයි වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ දෙකටම එකම නම දීලා නිකායිනවා අපි. එහෙනම් මේ ගෙවල් වල තියෙන සෑම නාමයක් රූපයක් තුළම මේ ධර්මයේ පවතිනවා වාගේ තපෝ වනයේ සෑම නාමයක් රූපයක් තුළම ගස් කොළයක පොත්තක මලක මේ ධර්මයේ තියෙනවා වාගේ මේ බඹයක් විතර උස තියෙන මේ කය පුරාම මේක තියෙනවා. වකුගඩුවක් නරක් නැයි කියලා කපලා එළියට අරන් තියලා ඒකට නම කියලා මේක ආවල් උපාසක මාත්‍යා කියලා අපි කියනවද? පණුව කාපු දත ගලවලා මේ තැටියට තියලා මේක ආවල් උපාසක මෑණියෝ කියලා අපි කියනවද? එහෙම කිව්වොත් මිනිස් විනා වෙනවා. මේ දතකට නමක් තියලා නේ කියලා. හැබැයි ඒ දත කටේ අයි කරලා තියෙද්දි කොටස් 32 මේ කයේ අයි කරලා තියෙද්දි අපි නම කියලා කියන ආවල් උපාසක පියා ආවල් උපාසක මෑණියෝ කියලා. ඇයි එහෙම වුණා? මේකට නමක් දෙනවා. එහෙනම් මේ කර්මය මේ චෛතසිකයකින් නිර්මාණය වෙලා මේ නිර්මාණය වෙච්ච චෛතසිකයේ පුරාම සිත අන්තර්ගත වෙලා එහෙම නැත්නම් ඒක මත සිත පීඨවලා එකට එක මිශ්‍ර කරුවාම සිත වෙනමත් සිතවිල්ල වෙනමත් වෙන් කරන්න පුළුවන්ද? බෑ. ඇයි අර ඇති වෙච්ච චේතනාවට 100 පීඨවලා චේතනාවයි 100යි දෙක එකට මිශ්‍ර වුණාට පස්සේ දෙක ගලවන්න බැරි වෙච්ච නිසා හේතුයි ඵලයයි දෙකට එකට එකතු වෙලා ඒ නිසා ඵලයකට ගන්න හේතුව ඵලය කල්ලතු ඇති වෙලා හේතුව වෙන් කරන්න විදියක් නැහැ. හේතුව ඵලයත් එක්ක මිශ්‍ර වෙලා එහෙනම් ඒකට කර්ම හැදෙන්නේ. මේ ඥානය අවබෝධ වෙලා මේ තැනටපත් වුණාම තමයි එයා අරියත් භාවයටපත් වෙන්නේ. එනම් ආස්වාස ප්‍රාස්වාස වෙනකොට ආස්වාස වෙන ඒ ආස්වාස සිටිවිල්ල දීදණ්ඩක් වශයෙන් ප්‍රාස්වාස වෙනකොට ප්‍රාස්වාසයේ දීදණ්ඩක් වශයෙන් මෙනෙහි කරනකොට යාට තේරෙනවා මේ සම්පූර්ණ සිත පුරාම තමන්ගේ සිත පීඨවලා මෙනෙහි කරනකොට ඒ සිත එහෙම නැත්නම් ඒ චෛතසික ඇදි වෙලා තියෙන තරංගයකින් ඒ තරංගය නිර්මාණය වෙලා තියෙන අණුවලින් එන සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා. නියෂ්ටියක් තියෙනවා. ඒකේ අන්තර්ගත වෙච්ච තොරතුරක් තියෙනවා. ඒ තොරතුරට අනුව ප්‍රතිඵලයක් තියෙනවා. අපි දන්නවා සෑම ක්‍රියාවකටම ප්‍රතිඵලයක් තියෙන බව. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව චේතනාම් වික්කවේ කම්මං වදාමි. සෑම චේතනාවකටම කර්මයක් තියෙනවා. චේතනාවට කර්මය ඇති නොවෙන්න නම් කර්මය ගෙනල්ලා චේතනාවත් එක්ක මිශ්‍ර කළාම චේතනාවම කර්මයේ බවට පත් වුණා නම් කර්මයෙන් චේතනාව බවට පත් වුණා නම් ඒකෙන් වෙනම ඉපදෙන්න බැරි தත්ත්වය උදා වුණාම ඒක එතනම නිමා වෙනවා. ධාර්කීය මහරහතන් වහන්සේට දෙනු ලබන කමඨාන මේක. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ කමඨාන අපි වඩන්නට ඕනේ. ආස්වාස ප්‍රාස්වාස ලී දණ්ඩක් වශයෙන් මෙනෙහි කරන භාවනා වඩනකොට ක්‍රමක්‍රමයෙන් මේ විදිහට අවබෝධයටපත් වෙලා ක්‍රමක්‍රමයෙන් භාවනාව මාර්ගඵලවලටපත් වෙලා අපි දන්නේම නැහැ අපේ අඩුපාඩු සේරම ඇදිලා අරියත් බෝධියටපත් වෙනවා. එයා දකින සෑම දර්ශනයක් තුළම එයාගේ සිත එයාට පේනවා හේතුව මම දැක්කේ කාන්තාවක් නෙමෙයි කාන්තාව ස්වරූපයෙන් මම දැක්කේ මගේ සිත මම දැක්කේ පොල් ගාක් නෙමෙයි පොල් ගාක් වශයෙන් දැක්කේ මගේ සිතමයි මම දකින්නේ. ඇයෙන හැම වචනයක් වලින්ම අසවලා කිව්වා අසවලී කිව්වා කියලා නෙමෙයි කියන්නේ මගේ සිතයි මට හැරෙන්නේ. ඇයි මගේ සිත සත්පුරුෂ නම් කියන හැම දෙයක්ම සත්පුරුෂ වශයෙන් ඇයෙනවා. මගේ සිත අසත්පුරුෂ නම් කොච්චර යහපත් දෙයක් කිව්වත් මට හැරෙන්නේ වෙන දෙයක්. අපිට කියන මේ උත්තමයා කොච්චර ශ්‍රේෂ්ඨද මෙයා තරම් හොඳ මිනිහෙක් නෑ මෙයා ගොඩාක් ගුණයාපත් කෙනෙක් කියලා කියනකොට කියනවා මේ මිනිහා අයිස් කැටයක් ඔළුවට තියනවා ණයට සල්ලි ටිකක් ඉල්ලා ගන්න කියනවා දන්නේ නෑ කොහොම හරි මෙහෙම ප්‍රශංසා කරලා කීර්තියට පත් කරලා ගෞරව කරලා මේ මිනිහා මොනාර දඩයක් දාන්න තමයි හදන්නේ කියලා එයාට වෙන දෙයක් තමයි වැටහෙන්නේ. එයා අවංකවම ප්‍රශංසා කරනවා මෙයාට හිතෙන්නේ වෙන දෙයක්. ඒ වගේම තමයි තවත් කෙනෙක් ඇවිල්ලා අපට බයිනවා නිඳා කරන අපහාස කරනවා මෙයා උත්තමයේ මෙයා ಗುಣධර්ම වඩන කියලා මෙයා කියන බලන්න මොනතරම් කර්ම ලස්සනට ගෙවිලා යනවද කියලා. මෙයා මේ තරම් දැනලා නිඳා කරලා අපහාස කරලා මම සංසාරයේ ඕනතරම් මිනිසුන්ට බනින්න ඇති නිඳා කරන්න නැති අපහාස කරන්න නැති ඒ කර්මයේ මේ දරුවතුලින් මට පරිසම් දෙනවා. මේ දේවතාවිය ඇවිල්ලා මට බැනලා මේ දෙවිය ඇවිල්ලා මට බැනලා මගේ කර්මය නිමා කරනවා මගේ කර්මය ඉවර කරලා නිවනට ලං කරනවා. බල මේ නිന്ദා අපාසයට පිළිලා තියෙන ලෝකෝත්තර ධර්මතාවයක් වශයෙන් එහෙනම් ඇයෙන්නේ මොනවද? තමන්ගේ සිත තමන්ගේ පාරමිතාවයි තමන්ට ඇයෙන්නේ. එයා බණින මොකවත් අපට ඇයෙන්නේ නැහැ. තමන්ට වෛරය අට ගන්නව නම් ක්‍රෝධය අට ගන්නව නම් එයා බැනපු දෙ නෙමෙයි වෛරය ක්‍රෝධය තමන් තුළ වෛරය ක්‍රෝධය තිබුණා ඒකයි හයිලා තියෙන්නේ. කතා කරන්නේ තමන්ගේ අදහස නෙමෙයි තමන්ගේ සිත තමන්ගේ චර්යාව තමන්ගේ සිත තමන්ගේ සිතිවිලි හැම එකක්ම තමන්ගේ සිතේ ස්වභාවය. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන්නේ තමන්ගේම සිත බව තමන්ට තේරෙනවා. එහෙනම් පේන හැම දේ තුලින්ම තමන්ව දකින්න පුරුදු වෙනවා. ඇයෙන හැම තැනින්ම තමන්ව ශ්‍රවණය කරන්න පුරුදු වෙනවා. කතා කරන සෑම අවස්ථාවකම තමන් ගැන කතා කරන්න පුරුදු වෙනවා. සිතෙන සෑම සිතිවිල්ලකින්ම තමන් ගැන හිතන්න පුරුදු වෙනවා. එයා කර්ම නවත්තපු ආර්ය මාර්ගයේ සම්පූර්ණ කරපු අරියත් බෝධියටපත් වෙච්ච උත්තමේ බවටපත් වෙනවා. එනම් මේ කමඨාන අපි වඩනකොට මේ කමඨාන මාර්ගඵල නිවන් අවබෝධය පිණිස වඩනකොට මේ මට්ටමට වැඩෙන්න ඕනේ මෙතනින් මේක නිමා වෙන්න ඕනේ මේ විදිහට මේ කමඨාන ප්‍රගුණ කරන්න පුළුවන් නම් පේන හැමතැනම මන මිනිසුන්ගේ අඩුපාඩු පේන්නේ අඩුපාඩු දකින අඩුව මගේ ළඟ තියෙනවා ඒ අඩුවයි මට පේන්නේ මිනිසුන්ගේ නින්දාව මට පේන්නේ නින්දාව කියන එක මොකද්ද කියන එක මම වටාගෙන ඉන්නවා ඒ නිසා මට නින්දාව වශයෙන් මේක පේනවා මිනිසුන්ගේ දුස්සීලභාවය පේන්නේ දුස්සීලය කියන්නේ මොකක්ද කියන එක මම ඉගෙනගෙන ඉන්නවා ඒක මතක තියාගෙන ඉන්නවා ඒ නිසා මේක දුස්සීලභාවය පේනවා දුස්සීල කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙකුට දුස්සීලයක් පේන්න බෑ කුණුවරප කවදාවත් ආලා නැති කෙනෙකුට කුණුවරපෙන් බය නැකත මේ මිනිස්සු ආනවා ඇයි මේ කයේ තියෙන ඉන්ද්‍රියන් ගැන මේ කතා කර කර කෑ ගන්නේ ඇයි කයේ තියෙන කොටස් ගැන මේ මිනිස්සයා කියන්නේ මෙයා වෛද්‍යවරෙක්ද දන්නේ මෙයා කොටස් පිළිබඳව පරීක්ෂණ කරපු කෙනෙක් ඔළුව අවුල් වෙලා දැන් ඒ නිසා මේ කොටස් ගැන කී කී ඇවිදිනවා කියලා එයාට වෙන එකක් වෙන්නේ මේවා කැත කතා කියලා එයා දන්නේ කුණුවරප කියන්නේ මොනවද කියලා ජීවිත කාලේ ආලා නැහැ ඒ නිසා එයාට කුණුවරප ඇහෙන්නේ නැහැ එයාට ඇහෙන්නේ වෙන එකක් එහෙනම් අපේ ජීවිතේ අසුවලාමට නිඳා කළ අපාස කළා අක්කොච්චි මං අවදි මං අජිනි මං හාසිමේ මේ හැම දෙයක් වලින්ම අපට මේ දේවල් ඇහෙනවා නම් ඒ හැම එකක්ම තමන්වයි තමන්ට ඇහෙන්නේ තමන්වයි තමන්ට පේන්නේ තමන්වයි තමන්ට හැඟෙන්නේ තමන්ගේ සිතිවිල්ලමයි තමන්ට මේ දැනෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකයේ කිසිම කෙනෙක්ගේ අඩුවක් අපට පේන්නේ නැහැ කිසිම කෙනෙකුට අපි දොස් කියන්නේ නැහැ නිඳා කරන්නේ නැහැ තමන්ගේ අඩුව බව තේරුම් අරගෙන එයා 100න් ඉන්නවා තමන්ගේ අඩුව තමන් විසින් අදා ගන්නවා එහෙනම් මේ කමඨාන් ධර්ම දේශනාව අපගේ ජීවිත කාලය පුරාම පුරුදු කරන්න ඕනේ අපගේ අඩුපාඩු අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිත කාලය පුරාම අපි කරපු කියපු දේවල් දිහා බලනකොට මේ කමඨාන් දේශනාවට අනුව අපි කල්පනා කරනකොට අපට තේරෙනවා අපි මොකවත් වඩලා නැහැ අපි ජීවිත කාලෙම පුදුජන ස්වභාවයෙන් කටයුතු කරලා තියෙන්නේ. හැබැයි මේ ධර්මදේශනාවෙන් පස්සේ එහෙම වෙන්න බෑ. අද ඉඳලා මේ කමඨාන නිසියාකාරව වඩමු, නියම ක්‍රමයට වඩමු. මේ දීදණ්ඩක් වාගේ ආස්වාස ප්‍රාස්වාසයෙන් මෙනෙහි කරන භාවනාව මාර්ගඵල නිවන් අවබෝධය පිණිස වේවා, අපගේ විමුක්තිය පිණිස වේවා. ඒ කාන්ත වශයෙන් මේ කමඨාන තුළින් මම අමාගේ මිනිසත් භවය තුළ පිරිනිවන්නට අවශ්‍ය කටයුතු ඉෂ්ට වේවා, සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.